ආදරණීය දරුවන් දෙපළ ෂාන් අයෂායේ දරුවන් දෙපළ ඇතුළු මේ කවුරුත් ඒක රාශී කරගෙන ඉතාම වටිනා පින්කමක් සිදු කරන්නේ. මම හිතන්නේ මෙවැනි අවස්ථාවක අපටත් අපේ ජීවිතය ගැන හැරිලා බලන්නට හොඳ අවස්ථාවක්. බොහෝ විට අපි කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ වයසට ගිහිල්ලා යුතුයකම් සියල්ලක්ම කරලා ජීවිතයෙන් සමුගන්න ආකාරය තමයි අපි බොහෝ විට දැකලා තියෙන්නේ. මේ වගේ මරණයක් අපි බොහෝ විට කලින් හිතලා නැහැ ඇත්තෙන්ම. මේ වගේ දෙයක් වේද කියලා අපි හිතන්නේ නැහැ නේද? මේ වගේ දෙයක් වුණාම අපි ඇත්තමර කියන්නේ මම නම් තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලානේ. එහෙම තමයි සාමාන්‍ය හිතන්නේ අපි එහෙම හිතනව ගතිය අඩුයි. නමුත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොතින් උන්වහන්සේ දේශනා කළා නිතර මේ මරණය ගැන සිහිපත් කරන්න කියලා. ඉතින් ඒ මහත්මා කී අවසන් කටයුතු ආගමනුකූලව සිදු කරලා ඉතින් මාස 3ක් ගත වෙන අවස්ථාවේදී අපට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ කරන්නේ. ඉතින් එතුමාට පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන ඥාතින් හැටියට අපටත් හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ ඥාතිවරයා වෙනුවෙන් අපට කරන්න පුළුවන් යුතුයකම අපි කළා කියලා හිතනකොට ඒ හිතේ ඇතිවන සංවේගය හුඟා දුරට අපට අඩු කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පින්නතුනේ ඇතැම් අය තමන්ගේ ඥාති මිය ගිය අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා පින්කම් කරලා තමන්ගේ හිතේ ඇතිවන සංවේගය දුරු කරගත් අවස්ථා තියෙනවා. ඉතින් ඒකෙන් අංශ කිහිපකින් වැදගත් වෙනවා. එක අතකින් මියගිය ඥාතීන්ට ලොකු යහපතක් ඒ කරන දේ. එක ඥාතිවරයෙක් කරුණු කරගෙන පින් අනුමෝදන් කළා. ඇතැම් විට සසර අපේ බොහෝ ඥාතීන් එවැනි අවස්ථාවලදී රැස්සෙලා පින් අනුමෝදන් වෙනවා. අනිත් දේ තමයි ඒ එන අයට ජීවිතය ගැන තේරුම් ගන්න මේක අවස්ථාවක්. අපිටත් අපේ ජීවිතය අපි න්‍යාය පත්‍රය කියලා ගොඩනගාගෙන ඉන්නව නේද? අපේ දරුවෝ පිළිබඳව විදේශ ගමන්, අධ්‍යාපනික කටයුතු, විභාග මේ කොමන න්‍යාය පත්‍ර අපේ ජීවිතයේ තිබුණත් ඇත්තටම අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දෙන ඕන මොකටද කියලා අපට හිතන්නට අවස්ථාවක් මේක. බොහෝ විට අපි අපේ න්‍යාය පත්‍රයේ උඩින්ම තියාගන්න ඕනේ අපි එහෙම තියාගෙන නැහැ ඇත්තෙම. බුදුහාඳුර අපට දේශනා කරනවා අපේ න්‍යාය පත්‍රය අපි උඩින්ම තියාගන්න ඕන මොකද්ද කියලා. අන්න එතෙන්දී උන්වහන්සේ දේශනා කරනවා පළවෙනි දේ තමයි සුගතියක් ලැබපු කෙනෙක් හැටියට තමන් කොයි වෙලේ මේ ජීවිතේ තමන්ට අහිමි වෙද දන්නේ නැහැ. අන්නේ අහිමි වෙන මොහොතෙහි ඊළඟ භවයේ මනුසාත්ම භාවයෙන් පහලට නොවැටෙන විදිහේ ස්ථාවර පදනමක් අපි දාගෙන ඉන්නට ඕන. මේක තමයි අපි වෙනදෙන අපේ ජීවිතයේ පළවෙනි අංගය බවට පත් වෙනට ඕන. නමුත් අපි බොහෝ විට මේක හිතන ගතිය අඩුයි. අනෙත් කාරණය තමයි අපේ ළඟම ඥාතීන්ට මෙන්න මේ අවස්ථාව අපි ලබා දෙන්නට ඕන. අපි ඇතැමිට කියනවා මම හොඳට ධර්මානුකූලව ඉන්න මට අනිත් ගැන බලන්න බෑ කියලා නේද? නමුත් වෙනත් නිහම කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඇත්තටම අපේ ළඟම ඥාතීන්ට ආදරේ නම් ඒ ඥාතීන් කොයි වෙලේ ජීවිතයෙන් මිය යාද සමුගණියද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ ළඟම ඥාතීනෝ දුගතිගාමී නොවන විදියට එයටත් අපි උදව් කරලා තියන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි ඥාතික යුතුයකම කළා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහා බලන විට පේන දේ තමයි අපේ මනස ටිකෙන් ටික දියුණු කරන ආකාරය තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනුපුබ්බේන මේ දහවේ තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මලමත්තනෝ. කම්මල් වැඩ කරන කෙනෙක්, යකඩ වැඩ කරන කෙනෙක් ටිකෙන් ටික ඒ යකඩේ තියෙන මල දුරු කරනවා වගේ, මලකඩ දුරු කරනවා වගේ නුවණැති කෙනා ටිකෙන් ටික තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අඩු කරගන්න ඕනේ කියලා. ඇයි අපි කෙලෙස් අඩු කරගත යුත්තේ? අපි කෙලෙස් අඩු කරගත යුත්තේ අපේ හිතට අකුසල චේතනාවලින් හිත තියෙනවා නම් අපට ඇත්තටම ජීවිතයේ සතුට නැහැ. අපි ඇතැම් විට හිතනවා අපේ ජීවිතයේ සතුට රැඳෙන්නේ අපි ලබන අධ්‍යාපනය, අපේ ආර්ථික මට්ටම, අපේ දරුවන්ගේ සාර්ථකත්වය කියලා තමයි අපි බොහෝ විට හිතන්නේ. ඒවත් යම්සි ප්‍රමාණයකට අපේ ජීවිතයට හේතු වෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා ප්‍රධානතම කරුණ තමයි අපේ මනස කොයිතරම් පිරිසිදුද කියන කාරණේ. අපි කොයිතරම් අධ්‍යාපනයක් ලබාගෙන තිබුණත්, කොයිතරම් අපි ඉහළ ධනයක් ලබාගෙන තිබුණත්, අපේ දරුවන් කොච්චර ඉහළ තලයක අධ්‍යාපනයක් ලබලා තිබුණත්, දිනොදින අපේ හිත ලෝභයෙන් අපිරිසිදු වෙලා නම්, අපේ හිත රාගයෙන් අපිරිසිදු වෙලා නම්, අපේ හිත මෝහයෙන් අපිරිසිදු වෙලා නම් අර තමන් ලැබපු කිසිම දෙයක නියම සතුට අපට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුහාඳුර අපට දේශනා කරනවා ටිකෙන් ටික අපේ හිතේ තියෙන කෙලෙස් ටික අඩු කරගන්නේ කොහොමද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට පින්නතුණේ සාගරයක් වගේ. වරක බුදුරජාණන් වහන්සේ එක්තරා අසුරයන් පහර දෙකෙන් අසුරයන් දෙට දේශනා කරනවා මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පොනෝ, අනුකුබ්බ පබ්බහාරෝ කියලා සඳහන් කරනවා. ටිකෙන් ටික සාගරයේ වෙරළේ පටන් ගැඹුරට යන ස්වභාවය යුක්තයි. බුදුහමර දේශනා කරනවා තමන් වහන්සේ දේශනා කරන ධර්මيات අන්නේ වගේ ටිකෙන් ටික ගැඹුරට යන දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී එක පුද්ගලයෙක් හුදකලාවම හම්බෙච්ච අවස්ථාවේදී ඒ පුද්ගලය ගැන විතරක් බලලා ඍජුවම ඔහුගේ ප්‍රඥාවට අනුව ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් බුදුහාඳුරෝ මේ වගේ පොදු ඔඩියන්ස් එකක් ඉන්න වෙලාවේදී බුදුහාඳුරෝ ඉතාම සරල කාරණාවේ පටන් ගැඹුරුම කාරණේ දක්වාම කරුණු දේශනා කරනවා. ඇයි එහෙම දේශනා කරන්නේ? විවිධ මට්ටම් වල ඉන්නේ එතන එකයි. ඒ හැම දෙනාටම යම්සි ප්‍රමාණයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම කිව්වහම සමහර හේත එහෙනම් පොඩි අයට වෙනම බණ කියන්න ඕන, ලොකු අයට වෙනම බණ කියන්න ඕන කියලානේ. එහෙම නෑ පිනතුනි. ලොකු පොඩි කම ශරීරයෙන් බලන්න බෑ. කෙනෙකුගේ කායික වයස අඩු වුණාට එයාගේ ආධ්‍යාත්මික වයස, එයාගේ ස්පිරිචුවල් ඒජ් එක ඇතැමිට අඩු නෑ. ඔබ දැකලා ඇති ශ්‍රී ලංකාවේ මේ දවස්වල කුඩා ළමෙක් අවුරුදු 4ටත් වඩා අඩු ළමෙක් එක අනුශාසනා කරනවානේ. පොඩි විනාඩි 4-5 කරුණු. ඒ වගේම හිතන්නේ දැන් වීඩියෝ 4-5ක් යනිකුත් කළා. පුළුවන් නම් ඒ ටික එකතු කරගෙන අහන්න බලන්න. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ගේ ළමයට තාම අකුරු ලියන්නත් බෑ එතෙම. නමුත් යා ප්‍රඥාවෙන් පොතන දින්නේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඇතැමිට ඔබ කියනවා ඇති අහලා ඇති මේ අපට සරල බණක් කියන්න, මේ පොඩි ළමයට පොඩි සරල බණක් කියන්න එහෙම කියලා කියන වෙලාවල් තියෙනෝනේ. නමුත් පින්නතුනේ එහෙම නෙවෙයි. විශේෂයෙන් ඔබ ඇමරිකාවේ ඉන්න හැටියට ඔබ ගිහිපු කොලෙජස්, යුනිවර්සිටිස් අනුව ඔබ ධර්මයේ දන්න කෙනෙක් හම්බුනොත් ඔබ මොකද කියන්න ඕන? කියන්න ඕන මට තියෙන ගැඹුරුම කාරණේ විස්තර කරන්න කියලා. ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අපි බොහෝ විට අනිත් හැම තැනදීම දක්ෂ වෙනවා. යුනිවර්සිටියක් තෝරගත්තත් ලෝකේ තියෙන ඉහළම යුනිවර්සිටියකට යන්නේ. නගරයක් තෝරගත්තත් හොඳම නගරයකට ඔබ එන්නේ. වාහනයක් ගත්තත් හොඳම වර්ගයේ වාහනයක් ගන්න. ඇඳුමක් ගත්තත් ඒ වගේ. ඔරලෝසුවක් ගත්තත් ඒ වගේ. හැම තැනදීම අපි දක්ෂ වෙනවා හොඳම දේ තෝරගන්න. හැබැයි ධර්මය ළඟට ආවම කොහොමද? බණක් අහන්න ගියම කොහොමද? ඔය සරල බණක් කියන්නේ දිනදා සාමාන්‍ය කෑම බොන කන හැටි, ඊතර යුතුය කණ්ඩික කරන හැටි, පිරිසිදු තියාගන්න හැටි, එහෙම බණක් කියන්නේ කියලා තමයි කියන්නේ නේ. පින්නතුනි ඒ වගේ දේවල් නම් ඕනතරම් ඉන්ටර්නෙට් එකට ගියහම අපිට බලාගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ එක එක මාතෘකා වලින් හරියම ලස්සනට පිළිවෙලට ඇකඩමිකලි ඒගොල්ලන් රිසර්ච් කරලා හොයාගත්තුවා තියෙනවා. ඒ වහන්න නම් පින්නතුනි බනහන්නේ අවශ්‍ය නැහැ. තමන්ට gedara ඉඳගෙනම කාලය අඩුවෙන් හොඳට ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන වෙලාවේදී ඔබ දක්ෂ වෙන්නට ඕන, පුළුවන් තරම් ගැඹුරුම කාරණේ කරා යන්න උත්සාහ කරන්නට ඕන. ඒක එක දවසකින් බැරි වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික හරි ජීවිත කාලයේහි යම්කිසි දුරක් යන්නට උත්සාහ කරන්නට ඕන. ඒක තමයි ඇත්තටම ඔබට ලබා දෙන ලොකුම වටිනාකම. සාමාන්‍ය ලෝකේ වටිනාකම් තීරණය වෙන්නේ පාවිච්චි කරන බඩු භාණ්ඩ අනුව, ලැබපු දැනුම අනුව. නමුත් බුදුදහමෙහි කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ප්‍රඥාව කෙනෙකුට තියෙන ලොකුම ධනය කියලා. නුවණ. Wisdom is the most valuable gem of a person. Therefore, Buddha always explained the way how we develop our wisdom to the maximum level. එතකොට පින්නතුනි මෙන්න මේ ප්‍රඥාවට තමයි සම්මාදිටිය කියලා කියන්නේ. ඒ සම්මාදිටියට ඥාන කියලා කියනවා, විද්‍යා කියලා කියනවා, ඒ වගේම පඤ්ඤා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, චක්කෝ කියලා කියනවා. ධම්මචක්ක සූත්‍රයේ මුලදී විස්තර වෙන්නේ චක්කෝ උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ ආදී වශයෙන් ටිකෙන් ටික මේ නුවණ දිනු කරගන්න හැටි සඳහන් වෙන්නේ. එතකොට පින්නතුනි අන්න ඒ නුවණ දිනු වෙච්ච පමණට මොකද වෙන්නේ? ඒ ප්‍රඥාව දිනු වෙච්ච පමණට අපේ හිතේ තියෙන රාග දේශ මොහ අඩු වෙනවා, කෙලෙස් අඩු වෙනවා. ධර්මයේ සඳහන් වන්නේ හරියට දැඩි අන්ධකාරයක් තියෙන වෙලාවේදී මුලින්ම හරියට කලාවේ මැද රැලියක් වගේ. ඊට පස්සේ ලාම්පුවක් පත්තු කරනවා වගේ, ඊට පස්සේ හඳ පායනවා වගේ, ඊට පස්සේ සූර්යාලෝකය ලබනවා වගේ, මෙන්න මේ ප්‍රඥාව ටිකෙන් ටික අපි දිනු කරගන්නට ඕන. මේක තමයි බුදුදහමේ කරන මාර්ගය. මෙන්න මේ ප්‍රඥාව, මෙන්න මේ සම්මාදිටිය ලබන්න නම් අපි මුලින්දම්ම දිනු කරගත යුතු ගුණංග අපේ ජීවිත තුළ තියෙනවා. සම්මාදිටිය ලබන්න නම් මොකද්ද කරන්න ඕන අපි? සම්මාදිටියට ආසන්න හේතු මොනවද? සම්මාදිටියට හේතු වෙන ආසන්නතම කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ? සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක. මේ දෙක තමයි සම්මාදිට්ඨිය මන දැක්ම නුවණ දිනු කරන්න හේතු වන ආසන්නම කාරණා දෙක. මොනවද දෙක? සද්ධර්ම ශ්‍රවණියත් ඒ අහබුදා මනෝ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. එතකොට සද්ධර්මය ලැබෙන නම් මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍ර ලැබෙන නම් මොකද තියෙන ඕනද? කල්‍යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ කොහමද? කල්‍යාණ මිත්‍රය ලැබෙන්නේ කාරණා කිහිපයක එකතුවකින්. එකක් තමයි පුබ්බේත කත පුඤ්ඤතා කියපු විදිහට සසර ලොකු පිනක් තියෙනවනේ කල්‍යාණ මිත්‍ර මොනගෙන. අනිත් දේ තමයි ඒ කල්‍යාණ මිත්‍රය මොනගෙනකොට සසර පින වගේම මේ ආත්ම භාවයේදී තමන්ට යම්සි ගුණාංග ටිකක් තමන්ගේ ළඟ තියෙනට ඕන. නැත්තම් කල්‍යාණ මිත්‍රයෝ මිස් වෙනවා අපට. මොනවද මේ ජීවිත කාලේ තම සරලව ගත්තොත් තමන්ට තියෙනවන ගුණාංග? මූලික වශයෙන් තියෙනවන ගැඹුරු ඒවානේ මං අහන්නේ. සරල ලක්ෂණ ටිකක් ගත්තොත් සරලමය ප්‍රඥාවට හේතු වෙනවා. ඊටත් වඩා සරලව ගත්තොත් එකක් තමයි පරිත්‍යාග සීලය වෙන්නට ඕන. දන් දෙන කෙනෙක් වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ හාමුදුරන්ටම දෙන්න ඕනේ කියන කෙනෙක් අඩුම ගානේ තමගේ ඥාතීන්ට තමන් ඇසුරු කරන ඥාතීන් අතරේ යමක් ෂෙයා කරගන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. දැඩි ලෝභ කෙනෙක් නම් දැන් මේ වගේ අවස්ථාවකට උනත් එන්නේ නැහැ. ඇතැම්ට ගෑස්ට්‍රික් ගැන උනත් හිත හිතනවා. කාලය ගැන හිතනවා. නමුත් මේ ඔබ ඇවිල්ලා ඉන්න හැම දිනෙකෙම ළඟ අන්නේ ගුණංගය තියෙන නිසා තමයි මේ ධර්මය කරා ඔබ ඇවිල්ලා තියෙන්නේ. පරිත්‍යාග සීලියුත් අවශ්‍යයි. දෙවෙනි කාරණේ තමයි සිල්වත් බව අවශ්‍යයි. කායික වාචික සංවරය. දැන් ඔබ හැම දිනෙකම ආමු වශයෙන් පංචශීලිය වතරකින් අය. ඒ නිසා තමයි මේ දහම කර ඔබ ඇවිල්ලා ඉන්නේ. අනිත් කාරණේ තමයි ගුණගරුක භාවයේ ගුණයට කැමැති. ඔබ ළඟ ගුණ තියෙන වගේම තවත් ගුණ තියෙනට ඔබ කැමැති. අන්නේ ගුණගරුක බව නිසා තමයි මේ ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම කලගුණ සැලකීම කෘතවේදීත්වයේ කියන එක. We should have primary qualities when we meet a good friend. They are, one of them is generosity. The other one is discipline in our speech and behavior. And we should respect others. These are the main qualities that we should have when we meet a good friend. මෙන්න මේ ගුණාංග ටික ඇතුව අපි කල්යාණ මිත්‍රෙක් ඉන්නකොට බුදුහාමර දේශනා කරනවා. දැන් අපි හිතන්නේ කල්යාණ මිත්‍රෙක් ඊටත් ඔක්කොම හරිය කියලානේ. නමුත් වෙනතුනේ මේක හොඳවට තේරුම් ගන්න මේ කියන හැම කාරණයක්ම ඔබේ ජීවිතයට හොඟා ප්‍රයෝජනවත් වෙයි. බුදුහාමර දේශනා කරනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා. කල්යාණ මිත්‍රව ඉන්න ඕන පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි කල්යාණ මිත්‍රව සහාය කොට ඉන්නට ඕන. එයා යාළු කරගන්නටත් ඕන. සමහරට කල්යාණ මිත්‍රව හිටියට අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි නෑ ඒ කට්ටිය. එහෙමත් තියෙනවා. ඒ තැන්වලදී හම්බ වෙනවා, හම්බුණාට අපිත් එක්ක කතා කරන්නවත් තොරතොහනක් මුකුත් නෑ. ඉක්මනට කෙටියෙන් අපි කතා කළේ වළං අයිංගල යනවා. ඒ අය යාළු කරගන්නටත් ඕන. යාළු කරගන්න නිකම් බෑ. ඒ අය බාහිර දෙයකින් විතරක් යාළු කරගන්න බෑ. ඇඳුමකින්, පැළඳුමකින් හොඳ ලස්සනට කතා කළා එහෙම කරන්න බෑ යාළුවෝ. බාලයාලු නම් පුළුවන් එහෙම හරි ඉක්මනට යාළු කරගන්න. මොන හරි දුන්නොත්, hina වුණොත්, හොඳ ලස්සනට ඇඳලා ඉන්නවා නම් ඉක්මනටම යාළු කරගන්න පුළුවන් ඒ යාළුවෝ. නමුත් නියම කල්යාණ මිත්‍ර එහෙම බෑ. බාහිර රූපයට ඒගොල්ලන් රැවටෙන්නේ නැහැ. ඒ එකතු වෙන්නේ ගුණාංගات එක, ගුණධම් එක තමයි බැඳලා යන්නේ දිගට. ඇතැම් විට ටික කලක් ඉන්න පුළුවන් තමන් ගුණව හැම්බලින් පිරිහෙච්ච කෙනෙක් කියලා දැනගත්තු ගම ඇතැම් විට අයින් වෙලා යන්නත් පුළුවන්. ඇතැම් විට ඒ අයින් වෙන්නේ ඔබට ඈත් එක්ක ඉන්න බැරි වෙනවා. ඔබ ඊට පස්සේ ඉන්නේ සැර ඔබට අයින් වෙන වෙනවා. එක ඔබට වෙනස් වෙනවන ඔබටත් ගුණ දහමලින් ඉහලට යන්න වෙනවා. නැත්නම් ඔබට දන්නේම නැව ඔබ අහිංගල යනවා. දෙවෙනි කාරණේ තමයි කල්යාණ සහායතා, කල්යාණ මිත්‍රයන්. එක්ක යහළු වෙන්නට ඕනේ, ඒගොල්ලන් සහාය කොට ඉන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි කල්යාණ සම්පවංගත. කල්යාණ මිත්‍රණට නැමෙන්නට ඕන. නැමෙන්න කියන්නේ ඔළුවෙන් නැමෙන්න නෙවෙයි. නැමෙන කියන්නේ ඒ අය කියන දෙයට ඇහුම්කන් දෙන සූදානම් වෙන්න ඕන. මෙන්න මේ තුනම වැදගත් වෙනතන. කල්යාණ මිත්‍රෝ ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයන් හිතවත් කරගන්නට ඕන. කල්යාණ මිත්‍රයන් දැන් නැමෙන්නට ඕන. මෙන්න මේත් එක්කම පින්නතන ඊළඟට තවත් තමන්ගේ ළඟ ගුණාංග තියෙන්නට ඕන. ඒ තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා. දහමේ ගැඹුරට යනකොට මේ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්න නම් අපේ ළඟ තවත් සුවිශේෂී ගුණාංග තියෙන්නට ඕන. එමනවාද බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි නවංක ජාතෝ කියලා. බුදුහාමුදුරෝ කියනවා ධර්ම ශ්‍රවණය කරන්න එන්න කියලා. කාටද එන්න කියන්නේ? විඤ්ඤෝ පුරිසෝ නුවණැති අයට, අසටෝ කපටි නැති අයට, අමායාවි මායාකාරී නැති අයට, නවංක ජාතෝ අවංකයට. සාමාන්‍ය කෙනෙක් ආශ්‍රය කරලා අපිට සුගතිගාමි වෙන්නත් පුළුවන්. දාන ආදී පින්දම් ටිකක් කළා, පංචශීල රැකලා අපිට සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් ධහමේ ගැඹුරට යද්දී මෙන්න මේ කෙනාගේ ළඟ එක පැත්තකින් හොඳ නුවණක් තියෙන ඕන කල්යාණ මිතුර තීරුංග. ඊළඟට එක් අවංක වෙන්නට ඕන, මායාකාරී නැති වෙන්නට ඕන, ඒ වගේම සුවච බව තියෙන්නට ඕන, ඇක්ටිව් ලිස්නින් කියන එක. මෙන්න මේ ටික තියුණොත් වෙනතුනේ තමන්ට බොහෝ දුරක් යන්න පුළුවන්. බුදුහාමර දේශනා කරනවා මේ ලෝකෙහි බාහිර සාධක අතරින් ආධ්‍යාත්මික විහෙලට යන්න. බාහිර සාධක අතරින් කල්‍යාණ මිත්‍රත්වයේ තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. කියන්නේ කෙනෙක් ආධ්‍යාත්මික දියුණුව, මේ කියන්නේ මානසික සතුට, උපරිම මානසික සතුට, බුද්ධිය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කල්‍යාණ මිත්‍රත්වය, යහපත් මිතුරන්ගේ ආශ්‍රය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. එනිසා පළවෙනි සාධකය තමයි මේක. ඉතින් මේ සඳහා ඔබ හැම දෙනෙක්ම පින් කළා තියෙන සසරේදී. එනිසා තමයි ඔබට මේ දහමක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රෝ කියන අය බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ ෆේස් ටු ෆේස් හම්බ වෙන්නම ඕනේ නැහැ. මුණ ගැහෙන්නම ඕනේ නැහැ. වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. අපි බුද්ධිමත් නම් අපිට ඒ ලින්ක් ටික ඔක්කොම හම්බ වෙනවා. ඉන්ටර්නෙට් එකට ගියාම කල්යාණ මිත්‍රය අතේම තියාගන්න පුළුවන් ෆෝන් එකේම. පින්නතුනි ඒ මට්ටමට අද ලෝකේ දිනවල තියෙනවා. ඔබ අහලා ඇති ඇතැමිට ශ්‍රී ලංකාවේහි අනුරාධපුර යුගයේහි මිහින්තලාවේ හිටිය හාමුදුරුවෝ ධර්ම සාකච්ඡාවක් කළා නැතැමිට අනුරාධපුරයේ මිහින්තලේ ඉඳලා සිතුල් පවට වැඩම කරන පාගමනි. සිතුල් පවුවේ ඉන්න හාමුදුරුවෝ අනුරාධපුරයේ මහා විහාරයට එනවා. මහා විහාරයේ ඉන්න හාමුදුරුවෝ තිස්සමාරාමයට පයින් වැඩම කරනවා කල්‍යාණ මිත්‍ර හොයාගෙන. නිකන් නෙවෙයි යන්නේ, භාවනා කර කර යන්නේ. කාලයපතේමක් වෙන්නේ නැහැ. ඒකත් උන්වහන්සේලා භාවනා පිළිදෙරම කරනවා. ඉතින් පින්නතුනි වර්තමානයේ ඉන්න අය හැටියට අපට පින්නතුනි අපි හුඟක් වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්නතුනි අවුරුදු 2563ක් දැන් ගත වෙලා තියෙනවා. මේ කාල පරාසය තුළ මම හිතන ලෝකින වාසනාවන්තමයි අපි. අපි තමයි වාසනාවන්තමයි. හැබැයි ඒ වාසනාවන්ත භාවය කියන්නේ තමන්ගේ ඉස්සරහට මැණිකක් තියලා වගේ තියලා තියෙනවා. හැබැයි වාසනාව උනායි කියලා මැණික ඉබේ ඇවිල්ලා ඔබේ සාකුවට වැටෙන්නේ නැහැ. ඔබ උත්සාහයෙන් නුවණින් ඒක අරගෙන සාකුවට දාගන්න ඕන, අවශ්‍ය විදියට ඒක ආයෝජනය කරන්න ඕන. පිනෙන් විතරක් මේක කරන්න බෑ, අනිත් ටිකට ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. එනිසා පිනුතුනි විශේෂයෙන් ධර්මදේශන අහනකොට අහන්න අපි පින්නතුනි යහන ශ්‍රාවකයා සරණ යන්න හොඳ නැහැ. අපිට බොහෝට වරදින්නේ මේකයි. අපි අහන එක සම්ප්‍රදායකට විතරක් කොටු වෙනවා. අපි හිතන්නේ ඒ කියන දේ තමයි සම්පූර්ණ මැත්ත කියලා. කුමන ස්වාමින් වහන්සේගෙන් බණ ඇහුවත් අපි දක්ෂ වෙන්නට ඕන ඒ බණ ඔස්සේ ත්‍රිපිටකයට ගිහිල්ලා ත්‍රිපිටකය තුලින් බුදුරජාණන් වහන්සේ හඳුනගන්න, ආර්ය සංඝරත්නය හඳුනගන්න. එහෙම වුණොත් තමයි පින්නතුනි දිනෙන් දින තමන් දිනු වෙන්නේ. එහෙම නැති වුණොත් තමන් කාලයක් ගියත් එකම මට්ටමේ තමන් ඉන්නේ. තමන්ගේ ලොකු ප්‍රගතියක් නැහැ. තමන් ප්‍රගතියකටපත් වෙන්න නම් තමා නිතරම පැහැදෙන්න ඕන සරුත් හාඳුරන්ට, මුගලන් හාඳුරන්ට, මහාකාශ්‍යප හාඳුරන්ට. දැන් මම බණක් කිව්වට පස්සේ මම කියන දේ හොඳ නම් මට නෙවෙයි පැහැදෙන්න ඕන. ඒ බණ ඔස්සේ ඔබ බුදුහාඳුරු හඳුනා ගන්න ඕන. ආර්ය සංඝ රත්නය හඳුනා ගන්න ඕන. මේ ආපු හාමුදුරන්ට අමුතු ලොකු සැලකිල්ලක් අවශ්‍ය නැහැ. ඔබ නියම විදියට ශ්‍රද්ධාව බල්ලගත්ත නම්, ශ්‍රද්ධාවටපත් වුණා නම් ඔබ ශ්‍රද්ධාවෙන් පැහැදෙන්නේ ඒ ආර්ය සංඝ රත්නය කෙරෙහි. එතකොට ඔබ සාමාන්‍ය හාමුදුරුව කෙනෙක්ගේ අඩුපාඩුවකට කලකිරෙන්නේ නැහැ ඔබ. ඔබ ඊට වඩා ඉහළ තලයක ඉන්නේ. අන්න එතෙන්ට තමයි ඔබේ බුද්ධිය දිනු වෙන්නට ඕනේ. එනිසා පිනොතින අන්නේ බුද්ධිය දිනු වෙන විදියට ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට යන විදියේ අනුශාසනාවක් අද අප කරන්න බලාපොරොත්තු වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දීඝජානු කෝලිය කියන මේ කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? ඔහු කියනවා, ස්වාමිනී, අපි ගිහි ගෙදර ඉන්න අය, ගිහි ඇඳුම් අඳින අය, මල් මාලා දරන අය, රන් රිදී ආභරණ දරන අය, අපි අන්නේ වෙන අය හැටියට ස්වාමීනි අපේ මෙලව ජීවිතයේ සාර්ථක වෙන කරුණක් කියන්න. ඔබත් කැමතිනේ එහෙම අහන්න නේද? මේ ජීවිතයේ සාර්ථක වෙන මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ තැනත්තත් අහනවා, මේ ජීවිතයේ සඵල වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි, මොහු අහනවා ස්වාමීනි මරණයෙන් පස්සේ අපේ ජීවිතය සුගතිගාමි වෙන දේකුත් කියන්න කියලා. දැන් බලන්න, මෙච්චර ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් ඔහු පරලෝක ජීවිතය ගැන විශ්වාසයක් තියෙන බොහෝට. අද විතරක් නෙවෙයි පින්වතුනි, බුදුරජාන් වහන්සේ පහළ වෙන කලනොත් ලෝකයේ නැවත ඉපදීමක් විශ්වාස කළා. අදත් බොහෝ ආගම්වල අය නැවත ඉපදීමක් විශ්වාස කරනවා. බොහෝ අත්දැකීම් තියෙන වේයට. බුදුරජාන් වහන්සේ මුලින්ම කරුණු හතරක් දේශනා කරනවා මේ ජීවිතයේ සාර්ථක වෙන නම් මොකද කරන්න ඕනේ කියලා. පළවෙනි කාරණේ තමයි උත්තාන සම්පදා. මහන්සියෙන් වැඩ කරන්න. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සිවල ඉගෙන ගන්න. විෂය ධාරා විතරක් නෙවෙයි, භාෂාවලින්, වෘත්තිය පැත්තෙන්, verbal languages විතරක් නෙවෙයි, sign language එකත් පුළුවන් නම් ඉගෙන ගන්න. ASL කියලා කියන්නේ අපි American sign language එක. පින්නතුනි, මෙන්න මේ පැතිවලින් අපි දිනු වෙනට ඕන. විශේෂයෙන් බුදුදහමේ අධ්‍යාපනයට මූලික තැනක් දීලා තියෙනවා. මංගල සූත්‍රයේ බාහු සච්ඡංච සිප්පංචය කියලා දේශනා කරා මංගල කාරණයක් ඉදේ. බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම මංගල කාරණයක්. මෙලව දිනු වෙනත්, පරලොව සාර්ථක වෙනත් හේතු වෙන කාරණයක් කියලා. හොඳට අධ්‍යාපනය ලබන්න. අමල තාත්තලටත් කියනවා දරුවන්ට සිප්පන් සික්කා වෙන්දි කියලා. දෙමෝපියන්ගෙන් ඉටු වෙන යුතුකමක් තමයි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියලා. දැන් ශ්‍රී ලංකාවේ ගත්තත් ගොඩක් අධ්‍යාපනය ඉහළ මට්ටමේ තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර බොහෝ විට ડોක්ටරේට් එකක් දක්වා ඉගෙන ගන්න තමයි උත්සාහ කළේ නේද? නමුත් අලුත්ම ප්‍රවණතාවයේ ડોක්ටරේට්ස් දෙකක් ගන්න දැන්. ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ. ඉතින් සබ්ජෙක්ට්ස් දෙකකින් ගන්නවා. ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. භාෂාත් එහෙමයි. ආම වශයෙන් භාෂා දෙකක් ඉගෙන ගන්න දැන් ලෝකයේ අය බොහෝ දෙනෙක්. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ඊට අමතරව අඩුම ගානේ ලෝකේ කෝටි 100ක්වත් අය පාවිච්චි කරන ස්පැනිෂ් භාෂාව, මැන්ඩරින්, ජපනිස්, හින්දි, බෙන්ගාලි මේ වගේ භාෂා තියෙන ලෝකේ කෝටි 100කට වඩා අය පාවිච්චි කරන භාෂා. ඒන් භාෂාවකුත් ඉගෙන ගන්නවා. පිනතුනේ ඒකෙන් තමන්ට ලොකු දියුණුවක් තමන්ගේ ජීවිතවල එනවා. ඒ විතරක් නෙවෙයි, සංඥා භාෂාව සයින් ලැන්ග්වේජ් එකත් අද වර්තමාන ඉගෙන ගන්න. මෙලොව ජීවිතය සාර්ථක වෙන තියෙන පළවෙනි දේ තමයි හොඳට එක පැත්තකින් උත්සාහයෙන් ඉගෙන ගන්නට ඕන, අනිත් පැත්තෙන් ධනෙ උපයන්නටත් ඕන. සමහර දෙනෙක්ගේ අදහස තමයි බුදුදහමේ ධනෙ උපයන්න උනන්දු කළ නැහැ කියලා. එහෙම නැහැ කියනොත්නේ, බුදුදහමේ නිතරම උනන්දු කරනවා. බාහා බල පරිතිතේහි සේදාවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. දෑතේ වීරියෙන් මහන්සියෙන් පුළුවන් තරම් ධනෙ උපයන්න කියලා. ඒ උපයන්නේ දැඩි මසුරුකමට නෙවෙයි. ඇයි වැඩිපුර උපයන්නේ අපි? වැඩිපුර ධනෙ හම්බ කරන්න ඕනේ ඇයි අපි? ඇයි අපි මහන්සියෙන් වැඩිපුර ධනෙ හම්බ කරන්නේ? ඔව්, බොහොම හොඳයි. ඥාතින සංග්‍රහ කරන්න. ඈ, ඇයි වැඩිපුර උපයන්නේ කියලා කිව්වේ? ධනෙ කවුරුත් උපයනවනේ ඉතින්. ඇයි වැඩිපුර උපයන්න ඕන අපි? පින්නතුනි, අද වර්තමාන ඉස්සර වගේ නෙවෙයි. අවුරුදු 55 60 65 වෙනකන් අලුත්ම අය වැඩ කරන්නේ නැහැ දැන්. දැන් ලෝකයේ අලුත්ම ප්‍රවණතාවය තමයි ඉතාම අඩු කාලයකදී, අඩු අවුරුදු ගානකදී වැඩිපුර ධනයක් උපයලා තැම්පත් කළා, ආයෝජනය කළා, ඉතුරු කාලය එය ධර්ම වෙනුවෙන් කැප වෙනවා. ඔබ කිව්වට විශ්වාස කරද්දන්නේ සමහර අය මුළු ජීවිත කාලයටම අවුරුදු 10යි අවුරුදු 8යි අවුරුදු 5යි හම්බ කරලා තියෙනවා. අවශ්‍ය විදියට ඥාතිගතුකම් කළා, අම්මට තාත්තට සැලකුවා, ආයෝජනයක් කළා, සම්පූර්ණම කාලය ධර්ම යොණේ කැප කරනවා. පින්නොත්නේ අපට තියෙන වටිනාම දේ කාලය. ඉස්සර නම් කියනවා කාලය රංහා සමානයි කියලානේ. දැන් එහෙම කියන්නේ නැහැ පින්නොත්නේ. කාලය රංහා සමානයි කිව්වොත් කාලයට වටිනාකමක් තියෙනවා. ඔබට මහන්සි වුණොත් අවුරුදු 10කදී මෙහෙ මොදලින් ඕන්නම් ලක්ෂ 10ක් වුණත් උපයන්න පුළුවන්. හැබැයි පින්නතුනි කල්පනා කරලා බලන්න. ඒ අවුරුදු 10කදී ඔබ උපයාගත්තු ලක්ෂ 10. ඒ ලක්ෂ 10ම දුන්නත් ඔබට ඒ ගත වෙච්ච අවුරුදු 10 ගන්න පුළුවන්ද? ලක්ෂ 10 නෙවෙයි පින්නතුනි, ඔබ කෝටියක් නැවත දුන්නත් ඔබට ඒ ගත වෙච්ච අවුරුදු 10 නැවත ගන්න බෑ. අන්න ඒ නිසායි පින්නතුනි කාලය වටිනවා කියලා කියන්නේ. මුදල් වලට වඩා කාලය වටිනවා. හැබැයි ඒ කාලය වටින්නේ කාලයේ වටිනා විදිහට ගත කරවතුනි වටින කාලේ. නැත්තම් කාලය ඇත්තට වටින්නේ නැහැ. සමහර විට අපි හිතනවා හැතැම්ම 50ක් 100ක් යන්න තියෙනකොට හැතැම්මට අපි කියමු හැතැම්ම 100ක් කියලා. ඔබ හැතැම්මට ඊටාම ඉක්මන් කාලයකදී හැතැම්ම 100 ඔබ drive කරවතින් ඔබ බොහොම සතුට වෙනවනේ. හරි ඉක්මනට කාලය ඉතුරු කරගෙන මම ගියා කියලානේ. ඇත්තටම ඔබ සාර්ථකද? ඔබ ඉක්මනට ඒ හැතැම්ම 100 drive කරා කියලා ඔබ සාර්ථක නැහැ. ඔබ පරක්කු වෙලේ ගමන ගියත් ඔබ ඒ ගත වෙච්ච කාලය පුරාම ඔබ සිහිය සහ නුවණ වැඩෙන විදියට ඒ ගමන ගියා නම් තමයි ඔබ සාර්ථක වෙන්නේ. ඉක්මනට වැඩ කරා කියලා සාර්ථක වෙන්නේ නැහැ. බුදුදහමේ අප්‍රමාදේ කියන පදයන් දේශනා කරන අප්‍රමාදෙන භික්ඛවේ සම්පාදේත කියලා. බුදුදහමේ අප්‍රමාදේ කියන්නේ මොකද්ද? ඉක්මනට වැඩ කිරීමද? ඉක්මනට වැඩ කිරීම නෙවෙයි පේනතන. ඉක්මනට වැඩ කරයි කියලා කෙනෙක් සාර්ථක නැහැ. කෙනෙක් සාර්ථකයි කියලා කියන්නේ ගත වෙන හැම මොහොතකම සිහියෙන් නොනින් කාලය ගත කිරීම. විශේෂයෙන්ම තමන්ගේ සතිය පිහිටුවාගෙන සිහියෙන් වර්තමානයේ තුල ඉඳගෙන වර්තමානයේ සිටගෙන අවධානයෙන් ඉඳගෙන තමන් කරන වැඩ උපරිම නුවණින් කිරීම. එහෙම ඉඳගෙන තමා වැඩ කරත් එකයි වැඩ නොකරත් එකයි නිදාගත්තත් එකයි. තමන් ටිකෙන් ටික දහම තුල ඉදිරියට යමින් ඉන්නේ. එතකොට පින්නතුනි උත්තාන සම්පදා කියපු විදිහට මහසින් වැඩ කළ හැම කරන්ට ඕන ඒ හම්බ කරන ධනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ තමන් වැඩිපුර විවේකය සඳහා ධර්මය ප්‍රගුණ කරන්න මනස දියුණු කරන්න තමන් යොදවන කෙනෙක් බවට පත් වෙනට ඕන. බුදුදහම විතරක් නෙවෙයි, පුළුවන් නම් වෙනත් දර්ශනත් ඉගෙන ගන්න. ලෝකේ තියෙන ප්‍රධාන ආගම්වල මූලික හරපද්ධති ඉගෙන ගන්න. ක්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, අනිත් ආගම් ගැනත් ඉගෙන ගන්න. ඒක මූලික හරපද්ධති මොකක්ද කියලා. ඒ වගේම සික් ආගම, තවත් සාමාන්‍ය මට්ටමේ දෙවනි පෙළ ආගම් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න. ඒවත් ඉගෙනගෙන බුදුදහමට එන. එතකොට තමයි බුදුදහම වටිනාකම ඔබට තේරෙන්නේ. බෞද්ධයෙක් වුණත් නොවුණත් ඔබ අනිත් දර්ශනවල අඩුම ගන්න කෙටියෙන් හරිය දර්ශන එසෙන්ස් එක සාර ඉගෙන ගන්න. එහෙම ඉගෙනගෙන ඇවිල්ලා ඔබ ඊට පස්සේ බුදුදහමේ තියෙන මංගල සූත්‍රය කියවන්න ඔබ. අසේවනාජ බාලානම් පණ්ඩිතානංජ සේවනා පූජාජ පූජනීයනම් කියලා ඔහම මංගල කරුණු 38ක් තියෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ ආගම් දර්ශනය බුදුදහම අතර වෙනස. බෞද්ධ කියන කමත්තක ඔබ බලන්නේ. එතකොට ඔබට තේරිය බුදුදහමේ එක සූත්‍රයක් ගත්තොත් ඒ සූත්‍රය කොච්චර ඔබට ඉදිරියට දිනු වෙන පුළුවන්ද කියලා. වෙනත් විදිහකට ගත්තොත් ඔබ සමහර විෂයන් ගේ ගන්නවා. මනෝවිද්‍යාව වෙන්න පුළුවන්, දර්ශනය වෙන්න පුළුවන්, සමාජ විද්‍යාව වෙන්න පුළුවන්. මේ සයිකොලොජි, සෝසියොලොජි, ෆිලොසොෆි මේ සබ්ජෙක්ට්ස් ඔබ ඉගෙන ගන්නකොට ඔබ හියුමන් වැලියුස් ඉගෙන ගන්නවා. කොහොමද පර්සනලිටිය දියුණු කරගන්නේ කියනක ඔබ ඉගෙන ගන්නවා. එක එක විදිය තියෙනවා. හොඳට බොඩි ලැන්ග්වේජ් එක හොඳට තියෙන්න ඕන, ගෙස්චර්ස් හොඳ වෙන්න ඕන, අයි කන්ටැක්ට් තියෙන්න ඕන, ෆේස් ටු ෆේස් කතා කරන්න ඕන, මුහුණ ලස්සනට තියාගන්න ඕන, ඇඳුම පිළිවෙලට තියාගන්න ඕන, වාඩිමත් බොහොම ස්මාර්ට් වෙට ඉන්න ඕන, සබ්ජෙක්ට් එක නීට් එකට තියෙන්න ඕන. මේ වගේ දේවල් ඔබ ඉගෙන ගන්න ඕනේ නේ. හොඳට කැපිලා පේන පිරිස මැද්දදී ඒ ටික ඔක්කොම ඉගෙනගෙන ඔබ ඇවිල්ලා ඊට පස්සේ බලන කරණීයමෙත සූත්‍රේ පොඩ්ඩක්. සක්කෝ උජෝජ සෝජෝච සෝචෝචස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අපපටිච්චෝච සල්ලහකූත්ති සන්තිඉන්ද්‍රියෝච නිපකෝච. ඒ ලෝකයේ සියලුම මනෝවිද්‍යා දර්ශන සමාජ විද්‍යාවලින් පුද්ගලයෙක්ගේ පෞරුෂයක් දියුණු කරන්න හේතු වන කරුණු ටික ඔක්කොම ලිස්ට් එකකට ගන්න. ඒ ටික ඔක්කොම එක පැත්තක තියලා බුදුදහමේ කරණීයමෙත සූත්‍රය විතරක් ගන්න ඔබ. ඔබ බෞද්ධයෙක් වශයෙන් නෙවෙයි, ඔබ මැදහත් විචාරශීලී විවෘත මනසක් තියෙන කෙනෙක් විදිහට බලන්න. ඔබට තේරෙයි ඔබ කොච්චර වාසනාවන්තද කියලා. මේ මැසේජ් එක ඔබට අහන්න ලැබුණේ ඔබ කොච්චර වාසනාවන්තද කියලා. බුදුදහම විතරක් ඉගෙන ගත්තට පින්නතුනේ ඔබට බුදුදහමේ වටිනකම තේරෙන්නේ නැහැ. ඔබ ශ්‍රී ලංකාවේ විතරක් හිටියේ නම් ඔබට ශ්‍රී ලංකාවේ වටිනකම තේරෙන්නේ නැහැ. ඔබෙන් පිටාවට පස්සේ තමයි ඔබට තේරෙන ගන්නේ. බුදුදහම ගැන උනත් ඇතැම්මිට ඔබ වැඩිපුර ඉගෙන ගන්න නැත්තේ ශ්‍රී ලංකාවෙන් බැහැරුණාට පස්සේ. ඇතැම්මිට ලංකාවේ ඉන්නකන් එච්චර ධර්මවත් ඉගෙන ගන්න නැහැ කට්ටිය. එච්චරවත් ඒකවත් වටින්නේ නැහැ. පින්නතුනේ මනෝවිද්‍යාව විශේෂයෙන් සයිකෝതെරපි වලදී මනසේ තියෙන ගැටලු දුරු කරගන්න සඳහා මනෝවෛද්‍ය විශේෂඥවරු පසුගිය අවුරුදු 40 50 30ෙම කරපු රිසර්ච් වල රිසර්ච් පේපර් ටික කියවලා බලන්න. ඒ හැම මනෝවෛද්‍යවරයෙක්ම ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොකද දෙක? ඔව්, එකක් මයින්ඩ්ෆුල්නස් එක, අනිත් එක ලැවින් කයින්ඩ්නස් එක. සතිමත් භාවයත් මෛත්‍රී භාවනාව. මානසික ආතතිය, ස්ට්‍රෙස්, ඇන්සයිටි මේ ආදී නොඑක් මානසික ව්‍යාධීන් සඳහා ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තමයි ලැවින් කයින්ඩ්නස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. බුදුරජාණන් වහන්සේ මේකම දේශනා කරනවා. යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තං. යම් කිසි සාන්ත පදයක් කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න කියලා අවුරුදු 2500 කලින් දේශනා කළා. අනිත් පැත්තෙන් ඒකායනෝ භික්ඛව යම්මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය. මනසේ පිරිසිදු වෙන්න, දුක් දෝමනස් දුරු කරන්න, නිවන ලබන්න, ප්‍රඥාව දිනු කරන්න එකම මාර්ගය සතර සතිපට්ඨානය කියලා. බලන්න පින්නතුනි. බුදුහාමුදුරුවෝ මේ සියල්ලක්ම දේශනා කළා තිනේ වගේ ගැඹුරු දේවල් විතරක් නෙවෙයි පින්නතුනි. මම මෙතන කලින් සඳහන් කළා තියෙනවා මෙත වසර කිහිපයකට කලින් රුසියාවේ පශ්චාත් උපාධිය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ගේ ලොකු සම්මේලනයක් තිබිලා තියෙනවා. මම හිතන්නේ 5000කට වැඩි ශිෂ්‍ය කණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ලන් ඉදිරි තීරණය කළා, ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලන් සොයන උත්සාහ කළා තියෙනවා HIV වෛරසය ලෝකයෙන් තුරන් කරන්න මොකද කරන්න ඕන කියලා. විවිධ විදිහේ ශිෂ්‍යයන් විවිධ සබ්ජෙක්ට්ස් කරන අය තමන්ගේ දැනුම අනුව ඒගොල්ලන් පිළිතුරු ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේවා කරන්න ඕනේ කියලා. මේ ශිෂ්‍යයන් සියලු දෙනා අතරින් පිනතුනි ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔබ ඇතැමිට ඉන්ටර්නෙට් එකට ගියාම ඔබට ඒ වැඩසටහන බලා ගන්නත් පුළුවන්. උවින්දු විජේවීර කියලා. ලංකාවේ ශිෂ්‍යයෙක්. මේ උවින්දු විජේවීර පිනතුනි ඉදිරිපත් කරනවා මේ HIV වෛරසය ලෝකයෙන් දුරු කරන්න ඔහුගේ රිසර්ච් පේපර් එකේ ඔහු ඉදිරිපත් කරන කරුණු මොකද්ද? බුදුදහමේ තියෙන පංචශීලය. මොකද්ද පංචශීලය? කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සීකාවදන් සමාධිය. ඔබ විශ්වාස කරනද පින්නතුනි? ඒ සියලුම රිසර්ච් පේපර් අතරින් මේක පළවෙනි ස්ථානෙට ගියා. ඔබට ඇතැමිට පංචශීලය ගැන කියනකොට අනේ නිතරම ওই හාඳුරුව කියනක නිතරම සමාදන් වෙන්න ඕනද? මේක එච්චර වැදගත්ද එහෙම කියලා හිතෙනවනේ. ඒ විතරක් නෙවෙයි, මේක පළවෙනි ස්ථානෙ ගියා විතරක් නෙවෙයි, මේ ශිෂ්‍යයට තවත් ශිෂ්‍ය කණ්ඩායමක් දීලා මේ රිසර්ච් එක දිගටම කරගෙන යන්න කියලා. බුදුදහමේ HIV වෛරසය ශරීරගත වුණාට පස්සේ කරන ප්‍රතිකාරයක් නෙවෙයි, ඒක වැළඳෙන්න කලින්ම නිවාරණය කරන ප්‍රතිපදාව බුදුදහමෙන් තියෙනවා කියලා. බලන්න පින්වත්නි, බුදුදහමේ එකම මේ සරලම දේ නিত্য සීලය පංචශීල අපි රකින්නවා නම් අපේ ජීවිතේ කොච්චර ලස්සන වෙනවද? පංචශීලයම නැති වුණත් පින්නොත්දී අඩුම ගානේ බලන්න පංචශීලයෙන්. කාරණා දෙකක් අඛණ්ඩව ප්‍රැක්ටිස් කරන්න බලන්න. කාමේ වරදා හැසිරීමත්, ඒ වගේම බොරු කීමේ වැළකීමත් කියන කාරණා දෙක ඔබ සම්පූර්ණයෙන්ම දුරු වුණොත්, ඒ වගේම ඔබ සොරකම් කිරීමෙන් සම්පූර්ණ වැළකුණොතින් මේ කාරණා තුන විතරක් ගත්තත් වෙනතනි ඔබ ඇසුරු කරන්නේ දන්නවනම් මේ කාරණා තුන අනිවාර්යයෙන්ම මේකන රකින්න කෙනෙක් කියලා දැනගත්තොත් ඔබ යහළුව දන්නවනම් ඔබ බොරු කියන්නේ නැහැ ඔබ කාමවර්ධ හැසිරෙන්නේ නැහැ ඔබ සොරකම් කරන්නේ නැහැ කියලා ඔබ ගැන කොයිතරම් ගෞරවයක් හටගනවද ඕනම වෙලාවක ඔබේ ගෙදර තියෙන යතුරු ටික ඥාතින් ඒ ගෙදර තියලා යන්න පුළුවන් ඔබට මිල මුදල් ටික ඒ ගෙදර තියලා යන්න පුළුවන් බයක් නැහැ මේ පහම රැකවතින් පිනතුනි කොච්චරනම් විශ්වාසනීයත්වයක් ගෞරවයක් ඕරොන් අතර ඇති වෙනවද බුදුහාඳුර මුල්ම කාරණේ විදිහට දේශනා කළේ උට්ටාන සම්පදාව දෙවෙනි කාරණය ආරක්ක සම්පදා ඒ මහන්සියෙන් උපයන ධනය ආරක්ෂා කරගන්නට ඕන අනවශ්‍ය දේවල්ට යන්න නොදී ආරක්ෂා කරගන්නට ඕන තුන්වෙනි කාරණේ කල්යාණ මිත්‍රතා හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන හතරවෙනි කාරණිය සමජීවිකතා ඒ ලැබෙන ධනය වියදම් කරන්න ඕන ආදායමට සරිලන විදියට මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතුන කරුණු හතරක් මේ බුදුහම දේශනා කරේ උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා උත්සාහයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඒ උපයපෝ වස්තුව ආරක්ෂා කරගන්න හොඳ මිතුරන් ආශ්‍රය කරන්න කොච්චර ධනෙ උපයන ආරක්ෂා කළ තිබුණත් නරක මිතුරන්ගේ ආශ්‍රයෙන් මත්පැනට සෝදුවට ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ස්ත්‍රී පුරුෂයන්ට ලොල් භාවය මත්පැනට ලොල් භාවය සල්ලි ටික විනාශ වෙලා යන්න පුළුවන් පින්නතුනි සූදුවට බැහැුණොත් කොහමද අවුරුදු 50 60ක දෙවලේ කරයන් ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේම පරිස්සම් වෙන්න තත්වෝන්. ඊළඟට බුදුහණු දේශනා කරනවා සමජීවිකතා මේක වියදම් කිරීම කොහොමද කරන්නේ කියලා. වියදම් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ලැබෙනවට වඩා වියදම් කිරීම. අනෙත් එක තමයි කිසිම දෙයක් වියදම් නොකර ලෝභකමට ඉන්න එක. මේ දෙකම අන්ත. වැඩිපුර වියදම් කරන එක බුදුහාමර සලකන්නේ හරියට මොකක් වගේද? දිවුල් ගහ හොල්ලලා දිවුල් කඩනා වගේ වැඩක් කියලා. දිවුල් අපි ජූල් කියලාත් කියන්නේ. දිවුල් ගහ පිනොතින හොල්ලලා දිවුල් කඩන්නේ නැහැ. හොල් හෙල්ලුවකින් වැඩෙන්නේ ගැට ටික. අර හොඳට පැහිච්ච හයිය ටික. දිවුල් කඩනවා නම් අදාළ gediyam ඉලක්ක කළ කඩනවා. එනිසා දිවුල් කඩනා වගේ හම්බ කරපු දේවල් වැඩිපුර නාස්ති කරන්න හොඳ නෑ. තාය වැත්තක් තියෙනවා හම්බ කරන දේවල් මසුරුකමින් වැඩිපුර තියාගන්න හොඳක් නෑ. ඒක සලකන්නේ හිඟන්නේක් වගේ ජීවත් වීම කියලා. හිඟන්නේක් වගේ ජීවත් වෙන හොඳක් නෑ. දිවුල් කනවා වගේ ඉන්න හොඳක් නෑ. මේ දෙකටම මැදින් තමා රූපිය උදණය අත්තාන සුඛේති පීනේති තමන් සතුටු වෙන්නට ඕන. මාතා පිතුන සුඛේති පීනේති අම්මා තාත්තා සතුටු කරන්න ඕන. පුත දාරණ සුඛේති පීනේති තමන්ගේ දුව දරුවන් බහරයාවන් සතුටු කරන්නට ඕන. ඒ වගේම පූජනීය උතුමන් වෙනුවෙන් සාසන වෙනුවෙන් අසරණ වෙනුවෙන් පුළුවන් මට්ටමේ කැපවීම කරන්නට ඕන. මේක තමයි ධනෙ වේදන් කරන විදිය. බුදුහාඳුරෝ දීඝජානුකෝලියට දේශනා කරන පළවෙනි අනුශාසනා මෙන්න මේ හතර පිනතුනි. මහන්සියෙන් උපයන්න, උපයනදී ආරක්ෂා කරන්න, හොඳ මිතුරන් ආශ්‍රය කරන්න, ඊළඟට ආදායමට සැරලන විදිහ වියදමක් කරන්න, බැලන්ස් ලැවිලිහුඩ්. මේ හතරම වැදගත් කරුණු. මේ කරුණු හතර කියලා ඊට පස්සේ බුදුහාඳුරෝ ඊළඟ කරුණ විදියට දේශනා කරනවා කොහොමද අපි පරලෝක ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. දැන් මේ මුල් කරුණු ටික සඳහන් කරනකොට පින්නතුනි කෙනෙකුගේ ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. අඩුම ගානෙත් නැත්තා කර්මියවත් විශ්වාස නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒත් එයාට මේ හොඳ සුචරිතවත් භාවය නිසා එයාට සුගතිගාමි වෙන්න පුළුවන් වෙනවා. සුගතිගාමි වෙන්නේ බෞද්ධයන් විතරක් කියලා හිතන්න එපා. වෙනත් ආගම්වල හොඳ දේවල් කරන්නේ සුගතිගාමි වෙනවා. හොඳට වාඩි වෙනසන මම රිලැක්ස් වෙ ඉන්නේ. ඊළඟට බුදුහමන දේශනා කරනවා පරලෝ ජීවිතය සාර්ථක වෙන මොකද කරන්න කියලා. ඒ සඳහා පින්නතුනි තව තවත් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ දහමෙන් ප්‍රයෝජන ගන්න නම් ආරම්භයේ පටන්ම රහත් භාවයේ දක්වාම අඛණ්ඩව දිනු කරන ඕන කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ කාරණා හතර? කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතර පින්නතුනි රහත් වෙනකම්ම, රහත් වුණාට පස්සේ සමහර උතුමන් මේ හතර කළා තියෙනවා. රහත් වුණාට පස්සේ ධර්ම සාකච්ඡා කළා තියෙනවා. අනිත්‍යයේ ප්‍රයෝජනෙට. රහත් වුණාට පස්සේ ධර්මය වඩන්න කියලා බුදුහාම දේශනා කළා. අනිත්‍ය සංඥා වඩන්න කියලා දීට ධම්මසුක වේරණ සඳහා. ඒ නිසා පින්නතුනි මේ හතර අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. අන්නේ පවත්වා ගන්න ගමනේදී ලැබෙන ප්‍රධානතම දේ තමයි ධර්ම ශ්‍රවණය කියන කාරණේ. එන්න එන්නම ගැඹුරු කාරණාවට යනවා තමයි. හිතන්න එපා දැනුම විතරෙන් හිස පුරව ගන්නවා කියලා. ඒ දැනුමත් එක්කම තමන්ගේ ජීවිතයේ පුදුම විදියට පරිවර්තනයක් වෙනවා. එන්න එන්නම තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික අඩු වෙනවා. එන්න එන්නම තමන්ට හොඳ මිතුරන් සම්බන්ධ වෙනවා. ඒ අතරේ සමහර යමනාප වෙන්නත් පුළුවන්. ඒ යමනාපෙන් හොඳම කට්ටිය තමයි. යන්න මොන අය තමයි. ඒ අය යමනාප වුණාට පාඩුවකුත් නැහැ. ඒ වගේ අය දෙන්නේ යමනාප වෙනකොට තව ඊට වඩා දෙගුණයක් තමන්ට මුණ ගැහෙන හොඳයි. පින්නතුනි මෙන්න මේ ගමන යද්දී ධර්ම ශ්‍රවණය කරන්න කරන්න යට ඊළඟට ලැබෙන අවබෝධය මොකද්ද? බුදුහාඳුර මහාචාර්යචික සූත්‍රයේ දේශනා කරනවා සම්මාදිට්ඨියන් පහන් දෙක්කවේ ද්වයන් වදාමි. අක්ති දෙක්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා. සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි උපදි සම්පත් ලබා දෙන පුඤ්ඤ භාගිය වූ කුසලයේ පැත්තට පින පැත්තට නැඹුරුණු පුඤ්ඤ කියන වචන එහෙම සූත්‍රේ තියෙනවා. ඒතර සම්මාදිට්ඨිය කියන කුසලයක්, ඒ කුසලයේ එක පැත්තක් තමයි ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් පින්කම් පැත්ත. අන්නේ පින්කම් එක්කම පිනුතුණිය තැනැත්තාගේ දියුණුවක් වෙනවා. මොකද්ද? ඒ තමයි තැනැත්තා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි අපි දාන, සීල, භාවනා කරන්නට ඕන? පින්නතුනි ලෝකේ ජීවත් වෙන අය විශේෂයෙන් වයසට යනකොට සමාජයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද ඒ කාරණා දෙක? ඒ කාරණා දෙක තමයි, එකක් ආදරය බලාපොරොත්තු වෙනවා, අනෙත් එක ගෞරවය බලාපොරොත්තු වෙනවා. වයසට යන බලාපොරොත්තු වෙනවා මේ දෙක. බොහෝ විට අපි හිතන්නේ වයසට ගියාට කැමරට එක දෙන්න ඕන, බෙහෙත් ඒ තැනු පැනුම් දෙන්න ඕන කියලානේ. ඊටත් වඩා පිනුතුනේ වයසට ගිය කෙනෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන්නේ ආදරයයි ගෞරවයයි දෙක බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ දෙක ලැබෙන නම් පිනුතුනි අපි මොකද කරන්න ඕන? දදන් මිත්තහනි ගන්තති, මිතුරන් ජය ගන්න මොකද කරන්න ඕන? ඥාති මිත්‍රාද්දින්ගේ හිතවතුන්ගේ හිත දිනා ගන්න නම් මොකද කරන්න ඕන අපි? පළවෙනි දේ තමයි පරිත්‍යාග සීලය වෙන්නට ඕන. පින්නතුනි ඔබ කවුරු හරි කෙනෙක් ආශ්‍රය කරනවා නම් ඒ ආශ්‍රය කරන කෙනාගේ පළමුවෙන් බලන ලක්ෂණය තමයි යා කොච්චර පරිත්‍යාග සීලයේ කෙනෙක්ද කියලා. දැඩි ලෝභ කෙනෙක් නම් දන්නවා යා ගැන. යාට ඇත්තට සමීප වෙන කැමති නැනිත් අය. අඩු ගානේ කැම බීමකින් හරි වචනකින් හරි අනිත් කෙනෙක් වෙනුවෙන් කාලයක් කැප කරන්න හරි ඔබ සූදානම් කෙනෙක් වෙන්නට ඕන. එනිසා දානය කියන එක ලොකු සේවයක් වෙනවා. තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ හිත දිනා ගන්න. දෙවෙනි කාරණේ තමයි සිල්වන්ත භාවය. බුදුහාමර දේශනා කරනවා තමන් ළඟින් මැසුරු ගන්නාගේ ආදරය ගෞරවය ලබන්න කැමති නම් මොකද කරන්න ඕන කියලා. මොකද සිදු කරන්න ඕන? සිල්වත් වෙන්නට ඕන, පංචශීල රකින්නට ඕන. පංචශීල රැකපු පමණට තමන්ට හොඳට යහළු මිත්‍රාදීන් මුණ ගැහෙනවා විතරක් නෙවෙයි තමන්ගේ ළඟමින් දරුවා ඥාතීන් තමන්ට සලකනවා. ඔබ මෑත කාලේ දකින්නේ ඇති අවුරුදු 100ක් ශ්‍රී ලංකාවේ කෙනෙක් ජීවත් වුණ මෙහි ඉන්න කෙනෙක්. එතුමා අවුරුදු 100 වෙනකම් හරිය සතුටෙන් ජීවත් වුණා. එන්නෙනම යහළුව වැඩි වුණා. එන්නෙනම සතුටෙන් ජීවත් වුණේ. මරණාසන දවසලත් එතුමා දැනගෙන හිටි මේ දවසල නැති වෙනවා කියලා. අන්තිම අවුරුදු 15 විතර S2 කන්දවම හිටි. නමුත් සතුට පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. දරුවන්ගේ ආදරය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. එන්න එන්නම තාත්තට ආදරයෙන් ගෞරවයෙන් සැලකුවා. දරුවෝ විතරක් නෙවෙයි අසල්වැසියාත් ඥාතින් ඔක්කොම අය එතුමා කැමති ආහාර පාන අරගෙන එනවා බලන්න. පින්නතුනි මෙන්න මේ සිල්වත් භාවයේ ලැබෙන අංසංශය. තුන්වෙනි කාරණේ තමයි භාවනාව. භාවනා කියන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාව. මේ තනිසංසූත්‍රය දැක්වෙන්නේ මෛත්‍රී වඩන කන්ට ලැබෙන ආනිසංස දැක්වෙනවා. manussානන්ති යෝ හෝති අමනුස්සානන්ති යෝ හෝති. යා මිනිසයන්ට විතරක් නෙවෙයි මිනිස්ස නොවන අයටත් ප්‍රිය කෙනෙක් බවටපත් වෙනවා. වඩලා බලන්න. දවසට විනාඩි 10 ගානේ අඩුම වශයෙන් දවසට විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා හුරු කරගන්න. සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වඩන්න. උදේ තමයි ඇඳෙන් බිමට බහින්න කලින් ඇඳේ මිඳගෙන නිදියගත් ස්ථානේ මිඳගෙන විනාඩි 2ක් මෛත්‍රී වඩන්න. අද මට මුණ ගැහෙන හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා. රාත්‍රියේ නිින්ද යන කලිනොත් අඩුම ගානේ විනාඩි 2ක් හරි. අද මට හමු වෙච්ච හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මෙන්න මේ අපි සඳහන් කරේ මේ කම්මසකතා සම්මාදිටියත් එක්ක තමා සිත මුල් වෙලා කරන දේවල් වලට ඊට අනුරූප වූ ආනිසංස හා විපාක ලැබෙනවා කියන විශ්වාසයෙන් මත මේ තැනැත්තා ටිකෙන් ටික දාන සීල භාවනා කියන මේ පුණ්‍ය ක්‍රියා සඳහා යොමු වෙනවා. මේ තුන තමයි පින්වතුනි බුදුදහමේ අවසානයේ දක්වාම ගැඹුරට යන්නේ. නිකන් සාමාන්‍ය දානයක්කින් පටන් ගන්න දිදී ගෙදරේ ඉන්න සතෙකුට දරුවන්ට ඥාතීන්ට කෑම ටිකක් දීමෙන් පටන් ගන්න මේ දේ සම්බදානං ධම්මදානං ජිනාති කියන මට්ටම කරාම ගැඹුරට යනවා. සාමාන්‍ය සරලම සීලය මොකද්ද? අපි සිල්වත් වෙනකොට කියන්නේ සමහරට කටපරිස්සම් කරන් ඉන්නේ කියලා නේ. කටපරිස්සම් කර ගන්න ඕන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කටට දාන ඒවා, අනිත් එක කටින් පිට කරන ඒවා. විශේෂයෙන් කටින් පිට කරන දේවල් ගැන පරිස්සමෙන් හිටියොත් මේක තමයි සීලේ ආරම්භය. එතනින් පටන් ගන්න මේ සීලය පංච සීලය රැකලා අන්තිමටම කරණිමෙත සූත්‍රයේ දැක්වෙනවා දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. ඇත නැත කියන අන්ත දෙකින් දුර වෙච්ච සීලයක් ගැන බුදුදහමේ දැක්වෙනවා. ඒ කියන්නේ පටිසම්පාදී පිළිඳ අවබෝධය සමග යන සීලය. සාමාන්‍ය භාවනාවේ මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න අපි අවසන් වෙන්නේ කොහොමද? ඒ මෛත්‍රී භාවනාවම වස්සංග පරිණාමීව කරනවා. වස්සංග පරිණාමී කියන්නේ මොකද්ද? නිවනට බර වෙලා කරනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙන්න වෙන්න ස්කන්ධ ධාතු ආයතනයේ සමුදේවය බලනවා. ඒ මට්ටම කරාම ඉදිරියට යනවා මේ දාන සීල භාවනා කියන තුන. යන්නේ නිකන් නෙවෙයි පින්තුනි. හරියට තමා වෙසක් කාලේ වෙසක් බලන්න යනවා වගේ. පටන් ගත්ත තැන ඉඳලම වෙසක් කූඩු පේනවා, සැරසිලි පේනවා, ලයිට්ස් පේනවා, බල බල තමයි යන්නේ. යනකලුත් බල බල යන්නේ, එනකලුත් තායි වෙසක් බල බල තමයි එන්නේ. තන්සලුත් නැද වැඳ නේද? ඒ වගේ තමයි පිනතුනි මේ ආධ්‍යාත්මික ගමනත් වෙසක් බලන යනවා වගේ, දන්සල් වඳින යනවා වගේ වැඩක් මේක. ඇයි ඒ? මේ ධර්ම මාර්ගෙ ඉන්නකොට පිනතුනි ආනිසංස තමන්ට පේනවා මේ ජීවිත කාලේ. නිරෝගී භාවය ලැබෙනවා, දිගාචර සම්පත් ලැබෙනවා, කරදර බාධක අඩු වෙනවා, හොඳ රැකී රක්ෂා ලැබෙනවා. මේ හුඟා දේවල් ආනිසංස ලබා ගනිමින් තමයි මේක නෑ යන නිකන් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පිනතුන් තමා ආර්ථික මට්ටමෙම උද්දී වෙනවා. මේ ධර්මයේ ආනිසංස විදියටම දෙත නම වේදනිය වශයෙන් මේ ජීවිත කාලයේම ආනිසංස ලැබෙනවා. අපි දන්න මහත්තයෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ලොස් ඇන්ජලස් ප්‍රදේශයේ එතුමා නිතර දන් දෙන කෙනෙක්. අද විතරක් නෙවෙයි මුල් කාලේ ඉඳන්ම දන් දීපු කෙනෙක්. ඉතින් එතුමා නිතරම කියන දේ තමයි මම දන් දීමේ ආනිසංස මම දකිනවා. මම දීපු ඒ ආනිසංස මේ ජීවිතයෙන් මට ලැබිලා තියෙනවා. ඔබත් දෙන්න කියලා අනිත්‍යයට උනන්දු කරනවා. නමුත් අනිත්‍යය කවදාවත් අහන්නේ අනිත්‍යය ගැන ආයාට තියෙන යාදේ ඉතින් කියලා එයාගේ පැත්ත බලාගෙන ඉන්නේ. ඒ පැත්තට තමයි ඇඟිලි දික් කරන්නේ. යාට ඉතින් තියෙනවනේ යාදේ ඉතින් කියලා ඉන්නවා. නමුත් එතුමා කියන්නේ මොකද්ද? එතුමා කියනවා අනිත්‍යයට ඇඟිලි දික් කළම කියනවා. ඔයා මං මගේ වයස කෙනෙක් ඔයා. ඈ ඔයාගේ වයස අවුරුදු 30 35 දී මම ඔයාට වඩා දුප්පත්. නමුත් අදත් ඔයා ඒ මට්ටමෙමයි ඉන්නේ. මං ඔයාට වඩා අද 10 ගුණයකටත් වඩා ඉහට ගිහිලා ඉන්නවා. ඒ ගියේ මම මේ දන් දීපු හින්දා කියලා ඇඟිල්ල දික් කළම කියනවා නිකන් නෙවෙයි. නමුත් එයා ඒත් පිළිගන්නේ නැහැ. දැන් අවුරුදු 80කටත් වඩා ගිහලා ඒත් පිළිගන්නේ නැහැ. නමුත් අර මිනිහේ තව තවත් දිනන. පින්නතුනි මෙන්න මෙහෙම ආනිසංසයක් තියෙනවා ජීවිත කාලේ. අපි හිතන් ඉන්නේ මේ පින්කම් කිරීමේ ආනිසංස මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන කියලානේ. ඒ නිසානේ අපි බොහෝ විට ජීවිත අවසාන කාලේ පින්කම් කරන්න ආරම්භ කරන්නේ. දැන් සීලයන් බුදුහමන දේශනා කළේ සීලං යාව ජරා සාදෝ කියලා. මහලු වෙනකම සීලේ උතුම් කියලා. සීලං යාව ජරා සාදෝ. මහලු වෙනකම සීලේ උතුම් කියලා. නමුත් අපි අහන්නේ කොයි පැත්තටද? මහලු වුණාට පස්සේ සීලේ උතුම් කියලා. අපි අහ ඉඳන් ඉන්නේ එහෙමයි. Tamanṭa තේරෙන මොහොතේ පටන් ගත්තු ගමම පින්නතුනි සීල්පද රකින්නට ඕන. සීලය කියන එක අපි සීල් රකින්න ඕනේ පින්නතුනි. ඒ සීල්පද රකින්නකොට සීලය විසින් අපිව ආරක්ෂා කරනවා. අපිට ලොකු අනතුරකටපත් නොවි හැම පැත්තෙම අපි ආරක්ෂා කරනවා. සමහර ගිහි අය අපි දන්නා ඉන්නවා සමට මාස 6 එක දිගට අටසිල් සමාදන් වෙලා ඉනා ඉන්නවා. සමහර වෛද්‍යවරු, සමහර ඉංජිනේරුවරු. අනිත් අය දන්නේ නැහැ සිල් සමාදන් ඉන්නවා කියලා. නිශ්ශබ්දව තමයි සිල් පද ටික අදිස්ථාන කරගෙන ඉන්නවා. සමහර අය ඉන්නවා පින්නතුනි උපසම්බදා හාමුදුරු රකින්න සමහර සිල් පද දැනගෙන ඒව ගිහි ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරන්න ඇත් ඉන්නවා. ඒ කුඩා හෝ සිල්පදය රැකපු තරමට පින්නතුනි තමන්ගේ සිත ආරක්ෂා වෙනවා. වචනයත් ආරක්ෂා වෙන විතරක් නෙවෙයි තමන්ගේ ශරීර සෞඛ්‍යයත් ආරක්ෂා වෙනවා. මේ හැම දෙයකම ආනිසංස දකින්න පින්නතුනි දකිමින් තමයි මේ තැනට ඉදිරියට යන්නේ. ඒතර අපි මේ සඳහන් කරේ කල්යාණ මිත්‍රාස්යෙන් ධර්මය ලැබෙනකොට මෙන්න මේ දාන සීල භාවනා කියන පින්කම් තුන ටිකෙන් ටික ජීවිතේ දිනු කරන කෙනේ බඩපත් වෙන විතරක් නෙවෙයි ඒ තැනැත්තාට පින්නතුනි මංගල සූත්‍රයේන සුප්‍රීම් බ්ලෙසින්ස් මුණ ගැහෙනවා. මංගල සූත්‍රයේ කරුණු 30 ගානක් සඳහන් වෙනවා මංගල කරුණු. හිත පිරිසුදු කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කතඤ්ඤුතා පුත්තදාරස සංඝෝ. තේරුම දන්නවනේ මේ පින්නතුනි? ඒව පින්නතුනි ටිකෙන් ටික ජීවිතේ වර්ධනය වෙන ගන්නවා. හැම පැත්තෙම හරියට මල් වෙඩිපත් වෙන වගේ ජීවිතේ නැමැති මේ අපේ ජීවිත කතාවට ජීවිත ගමනට ආලෝකය සපයනවා ආශිර්වාදයන් සපයනවා සුභාසින්සන ගෙන දෙනවා මෙන්න මේ ධර්ම මාර්ග ආනිසංස විදියට. ඒ විතරක් නෙවෙයි පිනතුනේ විශේෂයෙන්ම අපේ කොයි වෙලාවක හිටියත් අපට අපේ කොයි විදිහේ අතීත කර්මවල විපාක තමන්ට ලැබෙද දන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතරම අපට දේශනා කළා හොඳට කර්ම ශක්තිය ශක්තිමත් කරන පින්කම් කරගන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී එක්තරා කුමාරෙක් දවස් 7කින් මරණයට පත් වෙන හිටි. බුදුහාමුදුරුවෝ මේ සීද්ධිය දැකලා මේ දරුවට පිරිත් කියලා මේ දරුව ලවා ස්වාමින් වහන්සේට දන ගස්සලා හොඳට වැන්දෙව්වා. දවස් 7න් මේ යන්නේ හිටියේ මේ ළමයා අවුරුදු 120ක් ජීවත් වෙනා පින්නතුනි. ඔබ ඇතැමිට වැඩි හිටියෙකුට වඳිනකොට හාමුදුරන වඳිනකොට ඇතැමිට එච්චර සැලකිල්ලක් නැහෙනේ. පින්නතුනි ඔබේ දරුවන් ලවාත් ඔබට වන්දනා කරවන්න ඉස්කෝලේ යන කලින් පුරුදු කරවන්න. ඒකෙන් ඔබට ගෞරවයක් විතරක් නෙවෙයි ඒ දරුවට ආශිර්වාදයක් ඒක. මේ අනතුරු හුඟකින් වැළකෙනවා පින්නතුනි. ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කම හොඳට වන්දනා කරන ඔබ දැකලා ඇති බුරුමය වියට්නාමය ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කම වන්දනා කරන හැටි මෙහි ඉබදෙච්චය. කොහොමද ගෞරවයෙන් ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්නේ? පන්සලට ගියාම පිළිවෙලට ලස්සනට කොහොමද වාඩි වෙලා ඉන්නේ? මේ හැමදේම බුරුම සියම් වියට්නාම් කාම්බෝජයේ දිහා බලන්න ඔබ ලොකු වෙනසක් ඔබට දැනේ. ඒ විතරක් නෙවෙයි එයා විහාරස්ථානයකට යනකොට කොහොමද ඇඳගෙන යන්නේ කියලා. ඔබ දැකලා ඇති අසූස කිට්ටුව තියෙන ධම්මකාය කියලා ස්ථානයක ඔබ ඇතැම්ට ගිහිල්ලා ඇති. වාර්ෂිකව කන වෙසක් උත්සවය තියෙනවා. හරියටම වෙසක් දවසේ මෙහි උත්සවයක් තියෙන ධම්මකාය කියන ස්ථානේ. එක දවසක් නිකන් බලන්න ගිහිල්ලා. ඒ එන අය එන්නේ කොහොමද කියලා බලන්න පොඩ්ඩක්. පින්නතුනි ධර්මයට නැඹුරු වෙන මේ වෙනස අපේ ජීවිතවල වෙන්නට ඕන. මේව වෙනකොට තමයි Tamante result එක පේන්න ගන්නෙ. දැන් සමහර අය බෞද්ධ පන්සල් වලට එහෙම මෙහි ළමයි එහෙම ඔය ස්ටඩිස් වලට කොලෙජ් වල ළමයි එනවා. එනකොට ඒගොල්ලන් අහන කොහොමද එන්න ඕනේ කියලා. අපි ඉතින් කියන්නේ නිකන් කියනවා ඉතින් පුළුවන් නම් සුදෙන් ඇඳන් එන්න කියලා බල කරන්නේ නැහැ. නමුත් පින්නතුනි ඒ කියන නිකන් වචනයට මේස් දෙකේ ඉඳන් ඔක්කොම සුදෙන් ඇඳන් මේ සිතන් සුදෙන් ගන්න එකට ඒ එක දවසට එන්න. සමහර අය සිරුපු දෙක සුදු පාටින් ගන්නවා. පින්නතුනි එහෙම ඩිසිප්ලින් එකක් තියෙනට ඕන. අපට එහෙමත් කැපවීමක් කරන්න බැරි නම් පින්නතුනි මේ දහම වෙනුවෙන් ඊට වඩා ඉහළ ගුණධහම අපේ තුළ වැඩේ කියලා හිතන්න බෑ. ඒකෙන් කියන්නේ සුදු වෙනුම් ඇඳ කියලා ඔක්කොම වෙනස් වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. නමුත් එතන ඉඳන්ම පින්නතුනි මේ කැපවීම අපේ ජීවිත තුළ තියෙනට ඕන. එහෙම කැපුණොතින් තමයි ධර්මයේ අනිත් කරුණෝ Tamanට ටික ටික ජීවිතයට ඇබ්සෝබ් වෙන්නේ. එහෙම නැත්නම් හැමදේම සරල විදියට ඔහේ ලිහිලා යනවා ජීවිතේ. ධර්මයක් Tamanට වැදගත්ම දේවල් ටික Taman ජීවිතයේ Tamanගේ ජීවිතයෙන් මිස් වෙලා යනවා, ගිලිහිලා යනවා. එතකොට පින්නතුනි මෙන්න මේ දාන සීල භාවනාත් එක්ක බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා කොහොමද පරලෝක ජීවිතයේ සුගතිගාමි වෙන කරන්න ඕනේ කියලා. මොනවද කරන්න ඕනේ කියලා. ඒ තමයි සද්ධා සම්පදා, සීල සම්පදා, ඒ වගේම ඡාග සම්පදා. සද්ධාව, සිල්වත් බව, දන් දීම නැත්තම් පරිත්‍යාග සීලෙත්. සුගතිගාමි වෙන කැමති නම් මෙන්න මේ තුන පුළුවන් තරම් කරන්න කියලා. දන් දීම හුරු කරන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, බුදුහාමුදුරුවෝ කෙරෙහි උන්වහන්සේගේ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක බලෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. ටිකෙන් ටික ප්‍රැක්ටිස් කරනකොට තමන්ට රිසල්ට් එක පේනකොටම තමන්ගේ හදවතේ මේක ඇති වෙනවා. ඔබ මෛත්‍රිය භාවනා විනාඩි 10ක් කළ කාලයක් එක දිගට ඔබට විනාඩි 10ක් එක සතියම් සමතේ අරමුණක ඉන්න පුළුවන් නම් පින්නතුනි ඔබේ ජීවිතවල සිදු කරන දේවල් ලොකු පරිවර්තනයක් වෙනවා. අපි ඇතැම් විට කතා කර කර විඳින ලබන සුවය බොහෝ දුරට අඩු වෙනවා. හිත තැම්පත් වීමත් එක්කම ඒ ලබන මානසික සුවය වෙනස අපට පේන ගන්නවා. සාපේනතුනි සද්ධාව මේ ධර්මයත් එක්ක එකට යන දෙයක්. දෙවෙනි කාරණේ තමයි සිල්වත් භාවය. අපි මුලින් කියපු විදිහට අඩුම වශයෙන් පංචශීලයේවත් උපරිම ලෙස ආරක්ෂා කරන්න බලන්න. තුන්වෙනි කාරණේ තමයි පරිත්‍යාග සීලීත්වය. මෙන්න මේ තුන. බුදුදහමේ විශේෂ සූත්‍රයක් කියනවා පේනතුනි පුඤ්ඤාවිසන්ද කියලා සූත්‍රයක්. දැන් ඔබෙන් මම ඇහුවතින් මෙතන බෞද්ධය මම හිතන්නේ වැඩිපුර ඇති. ඔබෙන් ඇහුවතින් මම ඔබ මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවද කියලා. ඔබ බොහෝ දෙනෙක් කියයි මන සුගතිගාමි වෙනවා කියලා. එහෙම කියන්න පුළුවන් කැමැති ඔබට. හැබැයි මම ඊළඟ ප්‍රශ්නේ ඇහුවතින් ඒ සුගතිගාමි වෙන්න හේතු වෙන විදිහට ඔබ කරපු පින්කම් මොනවද කියලා. මොකද දෙන්න තියෙන උත්තරය ඔබට. ඔබ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්න නම් ඔබ මොනවද කළා තියෙන්න ඕන? කෙනෙකුට කියන්න පුළුවන් සෝවාන් වෙන්න කියලා. ඒක නෙමෙයි මං අහන්නේ. ඊට පල්ලෙහා මට්ටමේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන හේතු තුන කාරණා කීපයක් ගැන. මොනවද ඒ කාරණා? ඔව්, ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී පුඤ්ඤ ගංගා විදියට ඒ අතන සුවිශේෂී කාරණා දෙකක් ගැන සඳහන් කරනවා. මහා පුණ්‍ය ගංගා අටක් ගැන. ඒ මොනවද? එකක් තමයි ශ්‍රද්ධාවත් එක්ක යන බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ ගිහිලින කෙනෙක් කියන එක. කොහොමද තෙරුවන් සරණ ගිහපු කෙනෙක් කියලා බලාගන්නේ? ඔබ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ ඔබ පරලොව සුගතිගාමි වීම සඳහා ඔබ උපයෝගී කරගෙන දැනට පිහිටලින කෙනෙක්ද කියලා බලාගන්නේ කොහොමද? මේ බලාගන්න ක්‍රමය තමයි දවසට ඔබට වැඩිපුර සිහි වෙන්නේ මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නම් ඒක සද්ධා ඉන්ද්‍රියක් විදියට ඔබේ ළඟ වැඩෙමින් දැන් තියෙන්නේ. ඔබ ඇතැම් විට දවසට වැඩිපුර හිතන්නේ ඔබට සතුට ලැබෙන දේවල් ගැන. දරුවෙක් කියනවා නම් දරුවා ටිකෙන් ටික වැඩි වෙන ආකාරය, බියපත් වෙන ආකාරය, දරුවා ඉගෙන ගන්න හැටි, විභාග පාස් වෙන හැටි, දරුවා ලස්සන වෙන හැටි ඔබ මතක් කරගන්න ඕනේ. නැත්නම් ඔබේ බැංකු පොතේ ටිකෙන් ටික සල්ලි වැඩි වෙන හැටි, පඩිය ටිකෙන් ටික වැඩි වෙන හැටි, ගෙදර මෝගේජ් එක දැන් ටිකෙන් ටික ගෙවලා අඩු වෙන හැටි, මේවා ගැන හිතලා සතුට වෙන්න පුළුවන් නේ. ඒවත් කමන්නේ. නමුත් වෙනතුන ඊට වඩා තමයි සතුටක් ලැබෙනවා දවසට බුදුහාඳුරු ගැන සිහිපත් කිරීමත් එක්ක, ධර්මේන ගැඹුරු කාරණා සිහිපත් කිරීමත් එක්ක, සරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා සිහිපත් කිරීම. ශ්‍රද්ධාවේ ලක්ෂණේ දෙවෙනි කාරණේ තමයි වෙනතුනේ පංචශීලිය ආරක්ෂා කිරීම. අඛණ්ඩව යම්කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරන් ඉන්නවා නම් එතැඹිට බෞද්ධ නොවන කෙනෙක් වෙන්න පුළුවන්. එයා බුදුන් සරණ නොගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට කමන්නේ නැහැ. අබෞද්ධ කෙනෙක් නම්. මෙතනත් අබෞද්ධය තින්නත් පුළුවන්. අඩුම වශයෙන් පින්නතුනි ඔබ පංචශීලයේ ස්ථාවරව රකිනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, කාමවර්ධ හැසිරීමෙන් වැළකීලා, බොරු කීම, මත්පැන කියන මේ හතරෙන් ඔබ අවබෝධයෙන්ම වෙන්ගල ඉන්නට ඕන. මම මේව කරන්නේ නැහැ කියන විශ්වාසනීයත්වය තමන් ළඟ තියෙනට ඕන. නැතුව නිකන් වැළකීල හිටිට විතරක් හරියන්නේ නැහැ. ඒකේ ආනිසංස දැක දැක මේක වඩන්නටත් ඕන. ඒ ගැන තමන් සතුටු වෙන්නට ඕන. ඒ සතුටු වීමට කියන මොකක් කියලාද? සීලානුසතිය කියලා. තමන් රකින්න සීලය ගැන හිතලා ඒකම හිත සමාධිමත් කරගන්න අරමුණක් කරගන්න. ඒක බාහනවා. මෙන්න මේ අටට බුදු දාම සංඝේ කියන තෙරුවන් සරණ යාමත් පංචශීලයේ තියෙන කරුණු පහත් කියන මේ අට කියනවා පුණ්‍ය ගංගා අටක් කියලා. මෙන්න මේක සේක බල විදිහට මේ වෙන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. සද්ධා සීල සුරත ත්‍යාග ප්‍රඥාත් එක්ක තමයි මේ ටිකක් තෙමෙන්නේ. නමුත් කෙටියෙන් ගත්තොත් මෙන්න මේ දෙකට ඇනලයිස් කරන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් ඔබෙන් බුදුදහම මොකද්ද කියලා අහුවොත් මෙන්න දැන් දෙන්න තියෙන උත්තර ටික මොනවද? එකක් තමයි මෙලව ජීවිතයේ සාර්ථක වෙන්න මහන්සියෙන් වැඩ කරන්න ඕන, උපේන ධනය ආරක්ෂා කරගන්නට ඕන, හොඳ මිතුරන් ආශ්‍රය කරන්නට ඕන, ආදායමට සරලන විදියට වීදම් කරන්නට ඕන. ඕන ඔකයි බුදුහාම පළවෙනිම දේශනා කළේ. දෙවෙනි කාරණේ තමයි අඩුම වශයෙන් ඒකෙනා පරිත්‍යාග සීලී වෙන්නට ඕන, සිල්වත් වෙන්නට ඕන. ශ්‍රද්ධාවන්ත වෙන්නේ කිව්ව සමහර කෙනෙක් කමනාප වෙන්නත් පුළුවන් අබෞද්ධ කෙනෙන්නේ. නමුත් මේ දෙක හරිය අපට අවමාසයෙන් කියන්න පුළුවන්. මෙන්න මේ තුන පින්නතුනි යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඉන්නවනම් සිල්වත් ඉන්නවනම් නිතර යමක් අනිත් අයට දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් පිටායට දෙන්න ඕනේ නැහැ පින්නතුනි. අඩුම ගානේ තමන්ගේ දරුවන්ටවත් තමන්ගේ ධනෙ ටික අත්හරින්න බලාගෙන ඉන්න. සමහර අය මැරෙන බව දන්නවා. හැබැයි හිතන්නේ හැමදාම හෙට මැරෙයි කියලා. අද මෙරේ කියලා කවදාවත් ඉස්සල් කරන්නේ. ඒ නිසා සමහර අය ඉන්නවා දේපල අනිත් කෙනෙකුට දෙන්නේ නැහැ. සමහර ඉන්න අවුරුදු 80ක් ගියත් දේපල පවරන්නේ නැහැ කට්ටියට. මැරෙන බව දන්නෝ නමුත් අද මෙරේ කියලා හිතන්නේ. හැමදාම හිතන්නේ හෙට මෙරේ කියලා. අනිත් ඔක්කොම මැරෙනවා පුළුවන්, මැරුණා වෙන්න පුළුවන්. නමුත් මම නම් අද මැරෙන්නේ නැහැ කියලා හිතන්නේ. එතකොට හෙට දවස කවදාවත් ඉන්නේ අපි කියන බාලගිරි දෝෂය කියලා. අර ගෙවල් අලුඩ මහල ලියන්නේ අද නොවේ හෙට කියලා. ඒ බාලගිරි දෝෂයේ තියෙන කඩේට කවදාත් අද දවසක් එන්නේ නැහැ. පින්නතුනේ මෙන්න මෙතෙන්ටවත් අඩුම ගානේ මනස හුරු කරගෙන තියෙනට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුනේ බුදුහාඳුර සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී තීරුම් ගත්තා මරණයට පත් වෙන අයගෙන් වැඩි පිරිසක් ඉපදිනේ කොහෙද? දුගතියේ. දුගතියේ කොහෙද? දුගතියේ පින්නතුනි ප්‍රේත ලෝකෙ. නිරේ යන්නේ වාකයි. වැඩිපුරම යන්නේ ප්‍රේත ලෝකෙට. ඇයි ප්‍රේත ලෝකෙට යන්නේ? ප්‍රේත ලෝකෙට යන ප්‍රධාන හේතුව මොකද්ද? දැඩි ලෝභය පින්නතුනි. දැඩි ලෝභය නිසා තමයි බොහෝ දෙනෙක් ප්‍රේත ලෝකෙට යන්නේ. අන්න ඒ නිසා බුදුදහමෙන් නිතරම අවධානය යොගෙන දේ තමයි ලෝභය නැති කරන්න කියලා නෙවෙයි කියන්නේ අභිජ්ජාව නැති කරන්න කියලා. අභිජ්ජාව කියන්නේ මොකද්ද? දැඩි ලෝභය කියන එක. ග්‍රීඩ් කියන එක. මෙන්න මේක තමයි පින්නතුනි දුගතියට අද දාන ප්‍රධානතම හේතුව වෙන්නේ. බොහෝ විට හිතනවා අපි අනිත්‍යගේ දේපල වලට තියන ආසාව කියලා. නැහැ පින්නතුනි. අනිත්‍යගේ දේපල වලට තියන ආසාවම නෙවෙයි. බොහෝ දෙනෙක් ආසා කරන්නේ Tamanටම පරපුරෙන් ලැබිච්ච නැත්තම් මේ ආත්ම භාවය උපදවාගත්තු හම්බ කරගත්තු තමන්ගේම ධනයට තමම පෝෂණය කරපු දරුවන් තින ආසාවෙන් තමයි බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ප්‍රේත ලෝකෙට යන්නේ. සමහර අය මිය ගිහිල්ලා තැමෙට ඒ ඉපදිච්ච ගෙදරමයි ඉපදෙනවා ප්‍රේතෙක් වෙලා. මිය ගිහිල්ලා දවස් ගාණක් යනකම් මේක නා දන්නේ නැහැ, මැරිලද කියලාවත් දන්නේ නැහැ එයා. ඇයි එයා වෙන ෆෝම් එකකින් ඒ ගෙදරම ඉන්නවා? තැමෙට යන්නේම පුතියත් ගන්න මෙයා. ඒ කාමරෙමයි ඉන්නේ. එයාට තේරෙන්නේ නැහැ මැරිලද කියලා. ගෙදර අය දැන් ඔන්න කර බලයි දැන් මම කරදර කරනවා කියලා මොන හරි ක්‍රමයකින් දැනගත්තොත් ඊට පස්සේ ඉතින් මොන හරි දෙයක් කරන්න පටන් ගත්තොත් පස්සේ මම දන්නේ දැන් ගෙදර කමන්ඩයිති නැහැ කියලා. ගෙදරයි ඉතින් විලක්කු එහෙම අරගෙන පටන් ගන්නකොට යකදුරු එහෙම ගෙනල්ලා දැන් කරදරයක් කියලා ඕනේ. එතකොට තමයි දන්නේ දැන් මේ මනුස්ස ලෝකේ නෙවෙයි ඉන්නේ කියලා. මේ රටවල නම් එහෙම අඩුයි. මොකද මේ රටවල ගෙවල් වලට ඉඩම් වලට ආසාය අඩුවෙන්නේ. නමුත් ගෙවල් වලට ඉඩම් වලට ඉඩම් වලට නඩු කියා ගන්න ඒ වගේ තැන් වල ඉන්න ඇගේ බොහෝ විට මෙන්න මේ ලක්ෂණේ තියෙනවා පින්නතුයි. ඒ නිසා මෙන්න මේ අනුතරින් බේරෙන්න ප්‍රධානතම දේ තමයි අපි පින්නතුනි කොයි මොහොතේ මිය ගියත් දුගතියේ නොවන විදිහේ මනසක් හදාගන්න. මේක හිතන තරම් ලේසි නෑ පින්නතුනි. අපි හිතාගෙන ඉන්න අපි සුගතිගාමි වෙයි කියලා. අපි බොහෝ වෙලට හිතන් ඉන්නේ කෑම බීම කාලා හාන්සි කුටුවේ ඉන්නකොට හොඳට ඉන්න වෙලාවෙදි මියයි කියලානේ. එහෙම අය දැක්කාම හිතනවා අනේ මටත් ඒ වගේ මරණයට පත් වෙන්න නැත්තම් හොඳයි කියලා හිතනවා. හොඳ වාසනාවන්ත මරණයක් කියලා හිතන් ඉන්නවනේ. ඇතැම් විට එක්කෙනෙක් එක තැන අවුරුදු ගාන දුක් විඳලා මිය ගියොත් අනේ අහන්නවත් සිද්ධ වෙන්න එපා කියලා කියනවනේ. පින්නතුනි බලන්න අර හාන්සි කුටිය හොඳට ඉන්න වෙලාවේ මිය ගිහපු කෙනා මියගේ ගම ඉපදෙන්නේ දුගතිය ගනම්. ඒ මරණය වාසනාවන්තද? ඒ මරණය වාසනාවන්ත මරණයක් නෙවෙයි. අර අවුරුදු ගානක් එක් තැන්වල දුක් විඳින ලෙඩවල හිටිය කෙනා මියගේ ගමම ඉපදෙන සුගතියක දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක ඒ කෙනාගේ මරණය අවාසනාවන්තද? අවාසනාවන්ත මරණයක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා මැරෙන ආකාරය බලලා මරණය වාසනාවන්තද අවාසනාවන්තද කියන එක තීරණය කරන්න එපා. ඉක්මන් වෙන්න එපා. නිසා බොහෝ විට ඇතැමිට අනතුරු වලින් මිය යන අය, ඇතැමිට අඩු වයසින් මිය යන අයගේ ලක්ෂණයක් තමයි බොහෝ විට සුගති ඉපදෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ඔබ දකින්න ඇති ලංකාවේ වීඩියෝවක් දාලා තියෙන පොගේ කාලේ මහනුවරදී මිය ගොස් දෙවනුවරදී උපදී කියලානේ දකින්න ඇතිනේ. බලන්න පිනුතුනි කොයි තරම් ඒ දරුවගේ සමානත්වයෙන් තිබ්බද කියලා. ගියාත්මේ මේ ආත්මභාවේ ඒ වයස්වලදී 80% විතර සමානත්වයක් යාගේ පේනවා. ඔහු කරපු ක්‍රීඩා, ඔහු ඇසුරු කරපු අය, ගිහිපු පාසල්, ඇසුරු කරන අම්මල තාත්තලේ බොහෝ අයගේ ගතිගුණ වල සමානත්වතාවයක් තියෙනවා. එනිසා මේ මරණයට පත්වීම පිනතුන් ලොකු අනතුරක් නෙවෙයි. දැන් ඒ ළමයේ ගිය ආත්මභාවේ ක්‍රීඩා කර උපකරණ ටික දැන් මේ ආත්මභාවේ අවුරුදු 18ක් ඉදරේ උන්ට ඒ ගෙදරට ගිහිල්ලා ඒ දේවල් ටිකක් අරගෙන ආවිද ආමාතර දෙව් වලට. පිනතුනි මෙන්න මෙතනින් අපට තේරෙනවා ඒ එක්කනේ දෙනකෝ කියන අවස්ථාව. නමුත් බොහෝ දෙනාගේ ලක්ෂණ ඕක පිනතුනි. ඒ අය හොඳ මට්ටමේ හිටියනම් ඒ අය දුගතිගාමි වෙන්නේ නැහැ. අපට ලොකු සංවේගයක් අනේ ආ මැරිලා දැන් අපට නැහැ කියලානේ. නමුත් පිනතුනේ මිය ගියපු කෙනාට ලොකු අනතුරක් වෙන්නේ නැහැ. එයා හැතැම් විට හිටිය තැනකටත් වඩා හොඳ තැන්වල ඉපදෙන අය ඉන්නවා. මෙන්න මේ ලක්ෂණය නිසා අපට ප්‍රධාන දෙයක් තමයි බුදුහම දේශනා කළා පරලෝ සුගතිගාමි වෙන්න මෙන්න මේ ලක්ෂණ ටික ඇතුව ඉන්න කියලා. ඒ විතරක් නෙමෙයි ටිකෙන් ටික පින වැඩි වෙන ආකාරය බුදුහාමුදුරුවෝ වේලාම සූත්‍රයේදී දේශනා කළා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ අපට එන්න එන්නම ඉදිරියට යන්න තියෙන දහම. හරියට අර කම්මල් වැඩ කරන කෙනා යකඩේ තියෙන මලකඩ අඩු කරන වගේ ටිකෙන් ටික අපේ ලෝභය, රාගය, ද්වේෂය අඩු කළා. ඒ වගේම ප්‍රඥාව ටිකෙන් ටික දිනු කරන දහමක් තමයි බුදුහාඳුර අපට දේශනා කරන්නේ. බුදුහාම දේශනා කරන වේලාම සූත්‍රයේදී දානේ ටිකෙන් ටික පුරුදු කරන හැටි, පින්කම් ටිකෙන් ටික වැඩි කරන හැටි. යම්කෙසේ කෙනෙක් තිරිසංගත සතෙකුට යමක් දෙනවා නම් ආහාරයක් හරි දෙනවා නම් ඒක 100ක් ආනිසංස තියෙන දෙයක් කියලා. ඒ තිරිසංගත සතෙකුට වඩා යම්කෙසේ කෙනෙක් දුස්සීල හෝ මිනිසියෙකුට දෙනවා නම් ඒක 1000ක් ආනිසංස තියෙයි කියලා. දුස්සීල මිනිසියෙකුට වඩා සිල්වත් මිනිසියෙකුට යමක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංස දායි. සිල්වත් මිනිසියෙකුටත් වඩා යම්කෙසේ කෙනෙක් වෙනත් ආගමක හෝ හිත වඩන ධානාදී ආධ්‍යාත්මික තත්ත්වයන් වලට පත්වෙච්ච කෙනෙකුට දානයක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියපු කෙනෙකුට යමක් දෙනවා නම් ඒක ආනිසංස ඊටත් වැඩි. යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගය ඉගෙන කෙනෙකුට දානයක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, අරහන්ත ඵලය, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ වශයෙන් පුද්ගලික දාන ගැන ටිකෙන් ටික සඳහන් කරලා තියෙනවා. ආනිසංස දිනවන ආකාරය. කොහොම ගිහිල්ලා ඒ සියලුම පුද්ගලික දාන වලට වඩා සංඝරත්න වෙනුවෙන් දෙන දාන ආනිසංස වැඩි කියලා. සංගය දෙන්නේ මමංච දෙන්නන් හෝති කියලා සඳහන් කරනවා. බුදුහාම දේශනා කරනවා සංඝ රත්නයට යමක් දෙනව නම් ඒක මටත් එක්ක දුන්නු දෙයක් කියලා. මටත් දුන්නා වගේ කියලා. අහං හේ අරහ ලෝකේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා බුදුහාම දේශනා කරා. ඊළඟ දේශනා කරනවා ඒ සාංගික දානෙට වඩා අනිසංසදායි සතර දිගින් වඩින සංඝයා වෙනුවෙන් සංඝාවාසයකට උදව් කිරීම සංඝාවාසය පූජා කිරීම. ඒ සංඝාවාස පූජාට වඩා අනිසංසදායි බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යනවා නම් කෙනෙක්. ඒ තෙරුවන් සරණ යාමටත් වඩා අනිසංසදායි පංචශීලය ආරක්ෂා කිරීම කියලා. ඒ පංචශීලය ආරක්ෂා කිරීමටත් වඩා අනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී භානාව වැඩීම. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කිරීම. පින්නතුනි ඉති උත්තක පාළියේ තියෙනවා මෙත්තා චේතු විමුති කියන සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුහාඳු සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී වඩනවා නම් ඒ කෙනා කරන අනිත් සියලුම පින්කම් වලට වඩා මේ ආනිසංසදායි මෛත්‍රී භානාව කියලා. තමන් කරන සියලුම පින්කම් ගත්තත් ඒ සියලුම පින්කම් එක පැත්තක තියලා මෛත්‍රී භානාව වැඩිීමේ 16න් පංගුවක් තරම්වත් අර සියලුම පින්කම් වටින්නේ නැහැ කියලා. සොලස් කලාවක්වත් වටින්නේ නැහැ කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් ඔබට කොච්චර ආධ්‍යාත්මික දියුණුවෙන් පුළුවන්ද කියලා. ඉනිසා ගෙදර දරුවෝ ටිකත් එක්ක එකතු වෙලා අඩුම ගානේ දවසට විනාඩි 5ක් හරි බිම වාඩි වෙලා කොට දාලා ලස්සනට සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා මෛත්‍රී වඩන දරුවන්ට කරන ලොකුම ආශිර්වාදයක. දරුවන්ගේ පින වැඩෙනවා, ඉගෙන ගන්න පුළුවන් වෙනවා, නිරෝගී වෙනවා, මාර කනතුරු තියෙනවා ඔක්කොම වැළකෙනවා මේත් එක්ක. දරුවෝ කීකරු වෙනවා, මානසික ප්‍රශ්න අඩු වෙනවා, අම්මට තාත්තට කීකරු වෙනවා. ගෙදරින් හැමදෙනාම සුවපත්ත්වා, මේ සිටියේ ඉන්න හැමදෙනාම සුවපත්ත්වා, මේ කවුන්ටියේ ඉන්න, මේ ස්ටේට් එකේ ඉන්න, මේ රටේ ඉන්න, මේ කොන්ටිනන්ට් එකේ, මේ Earth එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ මිල්කි වේ එකේ, මේ Earth මේ යුනිවර්ස් එකේ දෙකෙන් එක මෛත්‍රිය වඩන විශාල පරිවර්තනයක් වෙනවා මේත් එක්ක. ළමයන්ගේ හරියට සතියක් කරන්න බලන්න. සතියක් කරනකොටම ප්‍රතිඵල පේන ගන්නවා. මාසයක් කරනකොට තවත් පේන ගන්නොත් 3 මාසයක් කරාට පස්සේ පිනොත්තුනි දරුවා නවත්තන්න බෑ ඔබට භාවනා කරන. දරුවටම මේකේ රසය දැනෙනවා. ඒ දරුවට ආනිසංස දකිනකොට දරුවා ඔබ අතින් අල්ලගෙන ඉයි භාවනා කරන්න දැන් යම් පරක්කු වෙනවා කියලා. ඒ මට්ටමට එනවා. ලොකු වෙනසක් ගෙදරේ තමන්ගේ වෙනවා මේත් එක්ක. ඒ විතරක් නෙවෙයි තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක ආධ්‍යාත්මික ඉලක්ක විතරක් නෙවෙයි ලෞකික ඉලක්ක අධ්‍යාපනයේ රැකිරක්ෂා තමන්ගේ ණය ආදිය ගෙවන ඒවත් පින්නතනේ තමන් බලාපොරොත්තු වුණාටත් වඩා කලින් තමන්ගේ මේව සාර්ථක වෙනවා සම්පූර්ණ වෙනවා. එතකොට පින්නතුනි ලෞකික මට්ටමේදී යම්කිසි කෙනෙකුට මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව අසුභ භාවනාව ධාතු මනසිකාරය මේ වගේ තමන් කැමැති භාවනාවක් තෝරගන්න තෝරගෙන කාලයක් කරන්න. මුල් කාලේ අමාරුයි ටිකක්. වාඩි වෙලා ඉන්න අමාරුයි. හිත එකඟ කරගන්න අමාරුයි. අර කෝච්චි පෙට්ටිය රේල් පීලි දෙකෙන් එළියට ගියා වගේ තමයි. හැබැයි කෝච්චි පෙට්ටිය කොහොම හරි මහන්සියෙන් රේල් පීලි දෙක උඩ තියාගත්තොත් තල්ලු කරගෙන හරියන්න පුළුවන් ඊට පස්සේ. ලොකු ලෑලි කෑල්ලක් කර තියාගෙන වතුරට දැම්මොත් වතුරට දැම්මට පස්සේ ඇඟිල්ලෙන් උනත් තල්ලු කරන් යන්න පුළුවන්. අන්න ඒ වගේ පිනතිනි මනසේ පැත්තට හුරු වුණාට පස්සේ ඒ සතුට ඒ ආධ්‍යාත්මික සතුටත් එක්කම තමයි ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාම දේශනා කරනවා යම් කිසි කෙනෙක් සමත කමඨහනකින් දස කසින දස අසුබ දස අනුස්සති සතර බ්‍රහ්ම විහරණ ආහාරය පටික්කුල සංඥාව ධාතු මනසිකාරය මේ ආදී භාවනා කමඨහනකින් තමන්ගේ හිත සමාධිමත් කරගන්නවා නම් කෙනෙක් ඒක තමයි මේ ලෝකේ තියෙන ලෞකික වශයෙන් තියෙන ඉහළම කුසලය. කුසලේ විතරක් නෙවෙයි අන්න ඒ වෙලාවේදී තමන්ට ලැබෙන මානසික සුවය මේ ලෝකේ අනිසියලුම දේවල් වලට මේ ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක 6 විඳින සුවයටත් වඩා වැඩි සුවයක් කියලා සඳහන් කළා. ඔබ බුදුහාඳුරන්ගේ වචනය විශ්වාස කරනවා නම් මේක කළ බලන්න. මෙන්න මේක දන්නේ නැති අය තමයි පිනතුනි. නිවාඩු දවසක් ලැබිච්ච ගමම්ම ලෝන් වීකෙන්ඩ් එකක් එම හම්බෙච්ච ගමම්ම වාහනයකුත් අරගෙන වාහනේ පස්සේ තව බෝට්ටුවකුත් බැඳගෙන බයිසිකල තියකුත් ගැට ගහගෙන බොහෝ දුර ගමන් යනවා පෙලක් අයනේ සතුරු විඳින්න. ගිහිල්ලා හුඟක් වියදම් කරන් මහන්සිය ලැබෙලා ආය ආවට පස්සේ ආයි ඒ මහන්සිය ගෙවන්න ආයි තව දවස් කීපයක් බුදිය ගන්න වෙනවා. පිනතුනි මීට වඩා ඊටාම අඩු වියදමෙන් සුවදායීව සතුට ලබන ක්‍රමය බුදුහාඳුර අපට දේශනා කළා. අපි කොයිතරම් වාසනාවන්තද. ඔබ දැකලා ඇති සතියන්තවලදී බොහෝ අය මේ රටේ සමහර සතියන්ත එකතු වෙලා සතුරු විඳින හැටිනේ බැලුම් බෝල ටිකක් හදාගෙන මොන හරි බීම ටිකකුත් ගෙනල්ලා ලයිට් ටිකකුත් දාගෙන බොහොම කනට අමිහිරි සංගීතයකුත් දාගෙන අනේ අහිංසක මිනිස්සු බලන්නනේ සතුරු විඳින බලන හැටි. ඒ අතින් බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා. ඔබට ඊට වඩා කොච්චර සතුට ලබන ක්‍රමයක් මේ දහම තුල තියෙනවද? ඔබ බුදු පහන ළඟට ගිහිල්ලා ඔබ මලක් පහනක් පූජා කරලා විනාඩි 10ක් ඔබ භාවනාවක් නොකරත් ඇස් දෙක පියාගෙන ඔබ හිටියත් වර්තමානයේ තුල හිත තියාගෙන ඒ ලබන සතුට පින්නතුනි අර වියදම් කරලා ලබන සතුටට වඩා වැඩි. ඔබේ ගෙදර ලස්සන වත්තේ සීතල අඩු වෙලාවට රස්නේ අඩු වෙලාවට වත්තේ ඉඳගෙන ටිකක් භාවනා කරන්න පින්නතුනි. රෝස මල් ගස් එහෙම තියෙනවනේ ඒ ගස් ළඟ වාඩි වෙලා රෝස මල් වල සුවඳක් දැනෙන ඔබට නැත්තම් රෝස මලක සුවඳක් අත් දැනෙන වෙලාවක් නැහැ ඔබටනේ. මහන්සියලිය වියදම් කරලා වත්ත ලස්සනට තියාගෙන ඉන්නවා. ඒව බලන්නවත් ඔබට වෙලාවක් නැහැ. තිනසනේ පරිසරය ලස්සන විඳින්න. ඒ පරිසරය ඉඳගෙන භාවනා කරන ටික. රැයට පුළුවන් නම් පොඩි පහනක් ඉටි පන්දමක් පත්තු කොලේකේ තියාගෙන ළමයි ටිකත් එක්ක හොඳ දියක් ගැන කතා කරන්න. හොඳ සිතුවිල්ලක ඉන්න. තමන්ට මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් නෙවෙයි පින්නතුනේ මේ ලෝකය ඔබට බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය බුදුහම දේශනා කළේ. යම් කිසි කෙනෙක් මෛත්‍රී භාන වඩනවා නම් ඒ වඩන කෙනා බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් වගේ. මරණයෙන් පස්සේ යන බ්‍රහ්ම ලෝකයකට වඩා බුදුහම දේශනා කළේ මේ ජීවිත කාලයේදීම මනුෂ්‍ය ශරීරයක් දරාගෙන බ්‍රහ්මියක් වගේ ඉන්න ක්‍රමය දේශනා කළා. ඒ දහම නිකන් නෙවෙයි ලැබුණේ පින්නතුනේ සසර බොහෝ පින් කළා. බොහෝ ප්‍රාර්ථනා කළ දහම ලැබුණ විතරක් නෙවෙයි ඒ දහම පිළිපදින සුසු වටා පිටාවක් පතිරූපදේශ වාසයක් විවේකයක් මේ සියල්ලක්ම ලැබුණේ නිකන් නෙවෙයි ප්‍රාර්ථනා කළා. නිරෝගී භාවයෙන් මේ හැම දිනෙකම දෙයක්ම ලැබුවේ සසර පින් කළ විතරක් නෙවෙයි පින් කරනවත් එකම ප්‍රාර්ථනා කළා. නමුත් අපට දැනෙනවත් නෑ ඒකනේ. හිතන්නේ නෑ මේ නිකම්ම ලැබිච්ච දෙයක් කියලා. නමුත් පින්නතුනි මේක අපට තේරුම් කළ දෙන කල්යාණ මිත්‍රයෝ තේරුම් ගියා නම් තේරුම් ගිය මොහොතෙම ජීවිතේ විශාල පරිවර්තන වෙනවා. සමහර අයට මේක තේරෙන්නේ අවුරුදු 7ක් ගියාට පස්සේ. සමහර අයට මේක තේරෙන්නේ අවුරුදු 20ක් ගියාට පස්සේ. සමහර අයට මේක තේරුනේ බුදුනායක කාලේ අවුරුදු 40ක් විතර ගිහිල්ලා සැරියොත් හාමුදුරුවෝ ගලන් හාමුදුරුව වගේ. බක්කුල හාමුදුරණ වගේ තේරෙන ගැති අවුරුදු 80ක් ගිහිල්ලා. රාධ හාමුදුරණ තේරුනේ අවුරුදු 120ක් ගිහිල්ලා. පින්නතුනි ඒත් මේ දහමට ඇවිල්ලා අවුරුදු 120 දී මහාන වෙලාත් මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා. එනිසා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මට නම් වයස වැඩි මට කරන්න අමාරුයි කියලා නේ. අවුරුදු 120 දී මහාන වෙච්ච හැටි සෝනා මෙහෙණිය රාධහාමුදුරු අවුරුදු 120 දී ධර්ම ප්‍රැක්ටිස් කළා. එනිසා පින්නතුනි ලෞකික මට්ටමේදී ඉහෙළම කුසලය තමයි මෛත්‍රී භාවනාව හෝ වෙන කිසියම් කමටහනක් බුදුමන භාවනාව ධම්මානුස්සතිය සංඝානුස්සතිය මේ ආදී භාවනාවකට හේතු කුරු කරගෙන තමන් කැමති භාවනා කරන්න පුළුවන්. භාවනා කමටන් 40ක් තියෙනවා. ඔබට මෛත්‍රී භාවනා අමාරු නම් බුදුගුණ භාවනා කරන්න. ඒක අමාරු නම් ධාතු මනසිකාරය කරන්න. ඒක අමාරු නම් මරණ සතිය වඩන්න. නැත්නම් ආහාරය පටිකුල මනසිකාරය වඩන්න. මේ වගේ පින්නතුනි භාවනා කමටන් 40ක් ලස්සනට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මෙන්න මේක තමයි මේ එකම පින්නතුනි තමන්ට මේ ජීවිතේ ලබන්න පුළුවන් සියලුම ආරක්ෂාව කර්මයේ පැත්තෙන් එන තින අවාසි බොහොමයක් ඔබට ඒ වාසි ටික වැඩි දිනු කරගන්නවා අවාසි ටික අඩු කරනවා. හැබැයි ඒ තමන්ට කඩාගෙන එන සමහර අතීත කර්ම තියෙනවා. වළක්වන්න බැරියෝ තියෙන තැනට මාර්ග අනතුරු තියෙනවා. ජීවිත කාලෙම පින් කළා තියෙන මාර්ග අනතුරු වළක්වන්න බෑ. පින්නතුනි ඒ ඇයට ඊළඟ පියවර බුදුහාම දේශනා කළා. දීඝජාන කෝලිට දේශනා කරනවා අර සද්ධා සම්පදාව ඊළඟට ඡාග සම්පදාව සීල සම්පදාව කියලා ඊට පස්සේ දේශනා කරේ මොකද්ද උදයබ්බේගාමිනී පඤ්ඤාව ගැන. ඔන්න පින්නතුනි මෙතන ඉඳන් තමයි බුදුදහමෙහි හැරවුම් ලක්ෂ්‍යය තීරණය කෙරේ. බොහෝ දෙනා දන්නේ මෙතෙන් එනකම් විතරයි. සුගතියට යන විදිය විතරයි. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ කෝවිලෙත් පන්සලෙත් පල්ලියෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. නමුත් පින්නතුනි මෙතෙන්ට එනකම් පහන සමානයි. මෙතෙන්දී බුදුදහමේ පහන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකක්ද වෙනස කියලා කියන්නේ? මෙතෙන්ට එනකම් බුදුදහමේ සම්මුති සත්‍යය විස්තර කරන්නේ. මෙතෙන් ඉඳන් පරමාර්ථ සත්‍ය විස්තර කරනවා. සම්මුති සත්‍ය කියන අනුසෝතගාමී දහමක් ගංගාවක් පහළට ගලාගෙන යන වගේ ලක්ෂණය. මෙතෙන්ට එනකම් තමයි සැප විපාක දිගගෙන දෙන සැප කර්ම, සුදු කර්ම, ඊට පස්සේ සැප දුක් දෙකම මිශ්‍ර වෙච්ච කළු සුදු කර්ම කියන ඔක්කොම විස්තර කරන්නේ මෙතෙන්ට එනකම් විතරයි. හැබැයි මෙතනින් පස්සේ බුදුදහමේ සුවිශේෂී කාරණයක් දේශනා කරනවා. ඒ තමයි අත්ති භික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං. කළුත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන බුදුදහමේ දේශනා කරනවා. කම්මක්ඛයය සංවතති, කර්මේශය කරන්න හේතු වෙන දෙයක්. මෙතෙන්ට එනකම් පින්නතුනි අනුසෝතගාමී කියලා කියන්නේ ලෝක යන විදියට දේශනා කරන එක. ඒ මොකද්ද? අපේ ඇසට රූපයක් බලන්න කලින් ඒක තිබ්බා, බැලුවට පස්සේ රූපේ ඉතුරු වෙනවා. කනෙන් ශබ්දයක් අහනවා, අහන්න කලින් උත් ශබ්දය තිබුණා, ඇහුවට පස්සේ ඉතුරු වෙනවා. නැත්තම් මේ ඇහත් කලින් තිබුණා, කලින් තිබ්බ ඇහෙන් කලින් තිබ්බ රූපේ බැලුවා, බැලුවට පස්සේ මේ ඇහත් තිබ්බ විදියට ඉතුරු වෙනවා. බලපු දේ අත්දැකීමත් ඒ විදියට ඉතුරු වෙනවා කියන කාරණේ. මේකට කියන අනුසෝතගාමී ධර්ම කියලා. ගංගාව පහළට ගලා යනවා වගේ. බුදුහාමුදුරු දේශනා කර ධර්ම පටිසෝතගාමී ධර්ම. උඩුගම් බල යන ධර්ම. මොකක්ද උඩුගම් බල යනවා කියලා කියන්නේ? චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඤ්ඤාණං අනිච්ඡං. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? අනිත්‍ය කියන්නේ වෙනස් වීමට වඩා ගැඹුරු අර්ථයක් තියෙන. අනිත්‍ය කියන්නේ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණා. චක්කුං අනිච්ඡං කියලා කියන්නේ මේ ඇහැ කැඩිලා බිඳිලා යනවා, කවදාහරි නොපෙනී යනවා කියන කාරණේ නෙමෙයි. මේ ඇහි සීන් එක, ඒ කියන්නේ the ability of seeing කියන එක, ඇහි පෙනීමේ සත්‍යතාවය අදාළ දෙයට මේ මොහොතේ හටගත්තේ. ඊට අනුරූපව කර්මෙන් මේ මොහොතේ නිෂ්පාදනය කළ දීපු කර්මයට අනුව මේ මොහොතේ හටගත්තු ඇසෙන් තමයි මේ වෙලාවේ මේ රූපය පේන්නේ. ඊළඟ මොහොතේ කර්මය වෙනස් වෙනකොට, අවිද්‍යාව වෙනස් වෙනකොට, නිබ්බති ලක්ෂණ වෙනස් වෙනකොට ඊළඟ මොහොතේ පේන රූපය වෙනස් වෙනවා. දැන් මේ මොහොතේ අපේ කාගේත් කර්මයේ කිසියම් විදියක සමාන නිසා මේ මොහොතේ මනුෂ්‍යයන් වශයෙන් ඉන්නා විතරයි අපට පේන්නේ. හැබැයි එක්කෙනෙක්ගේ හරි කර්මය වෙනස් වුණොත්, අවිද්‍යාවේ ප්‍රමාණය වෙනස් වෙනවා, තින් සම්පූර්ණයෙන්ම මේ පේන දේ වෙනස් වෙනවා. ඇතැමිට මිනිසයන්ට අමතර මෙතන ඉන්න කට්ටිය ටිකක් පේන ගනි. බනහන් නැවිලින කට්ටිය පේන ගනි. ඒ විතරක් නෙවෙයි, දැන් ඔබට මේ බිත්ති වශයෙන් මේව පේන්නේ. ඔබ හිතන ඔබ බිත්තියේ ඉන්නේ, බිත්ති ඔබ හේතු වෙලා ඉන්නේ කියලා නේ. ඔබ හිතා කාටත් ඔය බිත්තියට හේතු වෙන පුළං කියලා නේ. ඒ ඔබේ කර්මයෙන් නිස්පාදනය කළ දීපු කයට තමයි ඔය බිත්තිය හේතු වෙන පුළංකම තියෙන්නේ. වෙනත් කෙනෙක් කියන ওই බිත්තියෙන් එහා පැත්තේ පේනවා යාට. බිත්තියෙන් හැට යන්නත් පුළුවන්. ප්‍රේතයන් භූතයන් ගැන සත්‍යන්නේ මේ දොර වහලා තියෙනවා, යාට එන්න පුළුවන් යන්න පුළුවන්. යාගේ ලෝකය වෙනස්. පින්නතුනි මේ මොහොතේ ඇසෙන් පේනවා කියන්නේ, කනෙන් ඇහෙනවා කියන්නේ මේ මොහොතේ මනසේ ස්වභාවය අනුව කර්මයෙන් නිස්පාදනය කළ දීපු ආයතන වලින් මේ මොහොතේ ලැබෙන අත්දැකීමයි මේ. මේක හැම දිනාට මේක වගේ සමාන නැහැ. කර්ම යම්සි විදියකට සමානයිට සමානමතාවයක් තියෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව ඒ ලබන අත්දැකීම වෙනස් වෙනවා. මෙන්න මේක තේරුම් ගන්න තමයි බුදුදහමේ චතුරාර්ය සත්‍ය කියන එක දේශනා කළේ. පරිසම්පාදේ දේශනා කළේ. බුදුදහම සම්පූර්ණම තේරුම් ගැනීම දුක තේරුම් ගැනීම මත තීරණය වෙනවා. දුක සත්‍ය. මෙන්න මෙතනින් තමයි පිනතුන ඔබේ පින බලන්නේ. මෙතනින් තමයි ඔබේ දක්ෂතාවය බලන්නේ. මෙතනින් තමයි ඔබ බුදුහාඳුර කෙනෙක් ලෝකයේ පහළ වුණාද කියලා දන්නේ. මේ දුක සත්‍ය ඔබ තේරුම් නොගත්තොත් ඔබ බුදුහාඳුර කෙනෙක් පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ ලෝකෙ. ඔබ ජීවිත කාලයෙම බුදුන් වැඳ වෙන්න පුළුවන්. ජීවිත කාලයෙම හාඳුනන දාන දෙන්න පුළුවන්. ජීවිත කාලයෙම තැමිට වැඩිපුර කාලයක් දායක සමිතියක නිලධාරියක් දරලා ඉන්නත් පුළුවන්. නමුත් බුදුහාමුදුර පහළ වුණාද කියලා එහෙම දැනගන්න බෑ. බුදුහාමුදුර පහළ වුණාද කියලා දැනගන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු විදිහට. මේ චතුරාර්ය සත්‍ය දුක සත්‍ය තේරුම් ගැනීම අනුව. මොකද දුක සත්‍ය කියලා කියන්නේ? දුක සත්‍ය කියලා කියන්නේ බුදුහාමර විස්තර කරනවා ධම්මචක්ක සූත්‍රයේදී ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ආදී කාරණා ටික කියලා සංකේතේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා මේ ස්කන්ධ පංචකේ තියෙන ආසාව දුකක් කියලා තියෙනවා. හැබැයි ඊටත් වඩා ගැඹුරට ගිහිලා පේනතුනි ගැඹුරු විස්තරයක් බුදුදහමේ තියෙනවා. හොඳට මේක අහුම් කන් දෙන්න. මේ වාක්‍ය අහගත්තා තමයි ජීවිත කාලයටම ඇති. බුදුහාමර දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේ සන්දුක සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. කායික දුකයි චේතසිකයි දුක හැර වෙනත් දුකක් තියෙනවද ඔබට? කයට දැනෙන ඇඟේ පති අමාරු වේවා හිතට කවුරුහරි බෑන් එකක් ගැන හරි එහෙම දෙයක් ගැන හරි දැකපු දෙයක් ගැන හරි ඒ දුකට අමතරව තව දුකක් තියෙනවද? කායික දුකයි චේතසික හැර දුකක් ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නැහැ පින්තුනි. එහෙම දැනගන්නේ බුදුහාඳුරු කෙනෙක් පහළ වුණාම විතරයි. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්තම අවසේසං දුක්ඛ සත්‍යං කියන්නේ කායික දුකත් මානසික දුකත් නැති තව දුකක් තියෙන බුදුදහමේ දක්වන. ඒ මොකද්ද? ඒ තමයි අපි ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගඳ සුවඳ ආදී මේ ආයතන හයෙන් ලබන පළවෙනි අත්දැකීම. මුල්ම අත්දැකීම. ඒ අත්දැකීමේ මල් නැහැ, රෝස පාට නැහැ, කහ පාට නැහැ, ගිලම්පස නැහැ, හාමුදුරුරු නැහැ, කුරුල්ලන්ගේ හඬවල් නැහැ, බණ දේශනා නැහැ මුල් අත්දැකීම. ඒ මුල් අත්දැකීමෙහි ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක අතීත කර්ම විදියට මේ මොහොතේ නිෂ්පාදනය කළ දෙන ක්ෂණික අත්දැකීම. ඒක ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අරමුණ වර්ණය හෝ ශබ්දය හෝ ඒ දේ අරමුණු කරගෙන ඒක නිරුද්ධ වීමෙන් හටගන්නා සංඥා වේදනා දෙක අරමුණු කරගෙන මන ආයතනෙන් ගන්න ධර්මාලම්බන විදියට ගන්න දෙයින් මනෝ විඥාණයෙන් හදා ගන්න දේ තමයි අද අපි මේ මලක් පුද්ගලයේ කියලා ගන්නෙ. මුල් දේ නෙවෙයි. අන්නේ මුල් අත්දැකීම ස්කන්ධ පංචකය පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය නොදෙනීම නිසා ඊළඟට යනවා අඥාන චර්යා කියලා එකක් නොදෙනීමට අවිද්‍යාවෙන් ගන්න ලෝකය. ඒ අවිද්‍යාවෙන් ගන්න ලෝකෙට තමයි ගෙවල් තියෙන්නේ, පිළිම වහන්සේලා තියෙන්නේ, මල් ඔක්කොම තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ගන්න ලෝකය අකුසල්ම කියලා කියන්නේ නැහැ. ඒකෙන් සුගතිගාමී වෙන්නත් පුළුවන්. මේ බුදුහාඳුර වැඩි ඉන්නවා කියලා හිතන මල් පූජා කළා සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුදහමේ. කම්මස්සගත සම්මාදිටියක් කියනවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිටිය යනකොට ඊට වඩා ගැඹුරකට යනවා. පින්නතුනේ මුල් අත්දැකීමට තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ දුක්ඛ ආර්ය සත්‍ය දුරු කරන්න කියලා බුදුදහමේ නැහැ. දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං. දුක ආරි සත්‍ය පිරිසිඳ දැනගන්න කියලා තියෙනවා. දුක පිරිසිඳ දැනගන්නකොට සමුදය ප්‍රහේන වෙනවා, නිරෝධය වැඩෙනවා, මාර්ගය දිනනවා. දුක්ඛ සත්‍ය කියලා ඊට පස්සේ බුදුහමෝ දේශනා කරනවා තවත් කාරණයක්. මෙන්න මේ වාක්‍ය දෙකම තේරුම් ගන්න දක්ෂණෝතින් තමයි ඔබට ඇත්තටම ඔබ ගිහපු ඉස්කෝලේ අනිත්‍යයට අභිමානෙන් කියන්න වෙන්නේ, කියන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ ගිහපු යුනිවර්සිටිය මෙන්න මේ යුනිවර්සිටියයි කියලා ඔබට ගෞරවයෙන් කියන පුළුවන්කම ලැබෙන්නේ මේ වාක්‍ය දෙක ඔබ තේරුම් ගත්තොත්. දෙවෙනි වාක්‍යය තමයි බුදුහම දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. මේක කියනත නිසාරල නෑ, ටිකක් අමාරුයි. අමාරුණත් සිය පාරක් හරි අහලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙන්න මෙතනින් තමයි ඔබට කල්යාණ මිත්‍රයෙක් ලැබුණද කියලා බලන සයින් එක, සිම්බල් එක, සලකුණු. බුදුහාමුදුරුවෝ දේශනා කරන යම්කිසි කායික දුකක් මිදෙනවා නම් චේතසික දුකක් මිදෙනවා නම් ඒක දුකක් වෙනවා දුක සත්‍යයක් වෙනවා දුක සත්‍ය විස්තර කරද්දී සංකේත වෙන පංචබාධකන්දා දුක්ඛ කියලා කියනන්නේ ඒකයි කායික දුක චේතසික දුකට සම්පූර්ණම කියන නම තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඒකත් දුකක් ඒක දුක සත්‍යකුත් වෙනවා හැබැයි තව ඊට උඩින් ගියපු දුක සත්‍යයට විතරක් ආවෙන කෙජෙදෙකුත් තියෙනවා සරල උදාහරණයක් කිව්වොත් කාර් එකක් හරි වෑන් එකක් හරි ගත්තොත් කාර් එකක් ගම් කාර් එක කාර්යයකුත් වෙනවා කාර් එක වාහනයකුත් වෙනවා හැම කාර් එකක්ම වාහනයක් හැම දුකක්ම දුක සත්‍යයට අයිති හැබැයි හැම දුකක්ම හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ හැම කාර් එකක්ම වාහනයක් හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. ඇයි ඒ? කාර් නොවන වාහනක් තියෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි දුක සත්‍ය තිබ්බා කියලා දුක එන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අර දුක සත්‍ය කියන ඒ ෆස්ට් එක්ස්පීරියන්ස් එක රහතන් වහන්සේටත් ලැබෙනවා. ඒක රහතන් වහන්සේටත් කන්ට්‍රෝල් කරන්න බෑ. අතීත කර්ම විදියට ලැබෙන මුල් අත්දැකීම රහතන් වහන්සේටත් ලැබෙනවා. රහතන් වහන්සේට ස්කන්ධ පංචකය පංච උපන් ස්කන්ධයක් බවට පත් කරගන්නේ නැහැ උන්වහන්සේ. ඒ නිසා තමයි රහත් භාවයට කියන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා. සෝ උපදි. උපදි සහිත නිර්වාණ ධාතුව. ඊට උත්තරක පාළේ නිබ්බාන ධාතු සූත්‍රයේ තියෙන්නේ. නිර්වාණයේ අවස්ථා දෙකයි. සෝපදිශේෂ නිර්වාණ ධාතුව, නිරුපදිශේෂ නිර්වාණ ධාතුව. සෝ උපදි. උපදි කියන්නේ එතන ස්කන්ධ පංචකයට. රහත් වෙනකොට ලැබෙන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුව. ස්කන්ධ පංචකයේ තියෙන හැබැයි පංච උපස්කන්ධය නැහැ. රහත් වෙලා පිරුණ පානකොට තමයි අනුපදිශේෂ ඒ ස්කන්ධ පංචකය සම්පූර්ණයෙන් පහනක් නිවේ ගියා වගේ යථා යම් පදීපෝ කියන විදිහට සම්පූර්ණම නිවීමටපත් වෙන්නේ. පින්නතුනි මෙන්න මෙතන තමයි අපි තේරුම් ගත යුතු ස්ථානය. එතකොට දුක් සත්‍ය කියලා දෙයක් තියෙනවා දුක කියලා දෙයක් තියෙනවා ඒ දුක් සත්‍ය කියලා පළවෙනි එක්ස්පීරියන්ස් එකට කරන්න තියෙන්නේ අපි ඒක පිරිසිඳ දැනගන්න ඇතින ඒක ප්‍රහිණ කරන්න කියලා නෑ දුක් සත්‍ය දුක් සත්‍ය පිරිසිඳ දැනගන්න පරිඤ්ඤය කියලා තියෙන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න තියෙන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න තියෙන්නේ මාර්ග සත්‍ය වඩන්න තියෙන්නේ මේ හතරට කාර්ය හතරක් තියෙන පිනතුනි. මෙන්න මේ චතුරාර්ය සත්‍යෙහි පොඩ්ඩක් හරි සලකුණක් තමට ලැබුණා නම් පිනතුනි ඔබ ලබාගත්තු මනුස්ස ජීවිතයේ ඔබ අර්ථවත් දෙයක් වෙනවා. ඔබ ජීවිත කාලයේම අතපය හතරම නැතුව හිටියත් එක තැන අවුරුදු 100ක් මල මුත්‍ර වගුරුවගෙන හිටියත් ඔබ මෙන්න මේ හතර පිළිබඳව කෙටි හරි අවබෝධයක් ලැබුණා නම් ඔබේ අවුරුදු 100ක් සලකන්නේ ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා. හැබැයි ඔබ සක්විත රජ කෙනෙක් වෙලා අවුරුදු 100ක් මේ දහම නොවසා හිටියොත් ඔබේ ජීවිතය භාග්‍ය සම්පන්න ජීවිතයක් වෙන්නේ නැහැ. මෙන්න මේක මුලින් සුතම ඥාන විදියට අසහා දැනගන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දැනගන්නකොට පින්නතුනේ සම්මා දිට්ඨි පුරේ ජවං. මේ සිස්ටම් එක දැනගන්නකොට සම්මා දිට්ඨිය මුල තියෙනවා. ඇයි මුල කියලා කියන්නේ? දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ඥානං. දැනගන්නකොට දැනගන්නේ සම්මා දිට්ඨිය මුලින්ම දුක දැනගන්න ඕන. සම්මා දිට්ඨි පුරේ ජවං. ඔබ යම්කිසි නොගිය තැනකට යනවා නම් ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොකද්ද? ඔබ ඩෙස්ටිනේෂන් එක දැනගන්න ඕන යන ස්ථානේ හවුස් නම්බරෙත් එක්කම යන තැන දැනගන්න ඕන. යන තැන දැනගෙන තමයි මෙතනින් පටන් ගන්නව. පටන් ගන්නකොට කොහොමද? වඩනකොට කොහොමද? දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි සම්මා දිට්ඨි පුරේ ජවං වඩනකොට කොහොමද? ඔව් බොහොම හොඳයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. නුවණැති කෙනා සීලේ පිහිටලා සමාධි භාවනා වඩනවා. දැනගන්නකොට ඩෙස්ටිනේෂන් එකේ ඇඩ්‍රස් එක දැනගන්න ඕන. ඇඩ්‍රස් එකම GPS එකට දාන්න ඕන. පටන් ගන්නකොට කොහොමද ඉන්න තැන වාහනේ ගෙදර පඩිපැල පඩිය බැහැලා වාහනේට නැගලා ඩ්‍රයිවිං සීට් එකේ වාඩිවිලා එතනින් තමයි පටන් ගන්නේ. පින්නතුනි බලන්න මේත් එක්කම දැන් අපි හුඟාකා තර්ක කරනෝනේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලානේ. බලන්න පින්නතුනි මේ ගැටලුව ටික විසඳන හැටි. සමහර අය කියනවා පිනත් කුසලයේත් එකද දෙකද? මේව පින්නතුනි එක පොඩි කාරණෙන් අවුරුදු ගාණක් Taman හිටියව විසඳන. දැන් අපි හිත ප්‍රභාස්වරය කියලා කියනෝ නේද? විඥානේ ප්‍රභාස්වරය කියලා ඔබ අහලා තියෙනවනේ. ඔබ අහලා තියෙන කොහමද? පොඩි ළමයාගේ විඥානේ ප්‍රභාස්වරය කියලානේ. එහෙනම් පොඩි ළමයෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. පින්නතුනි විඥානේ හිත ප්‍රභාස්වරය කියන්නේ මොකද්ද? දැන් ඔබට කියන්න පුළුවන් වෙන ඕන දැන් විඥානේ ප්‍රභාස්වරය කියන්නේ මොකද්ද කියලා. විඥානේ ප්‍රභාස්වරය කියන්නේ මොකද්ද? අර මුලින්ම ලැබිච්ච විඥාන චර්යාවෙන් ලැබිච්ච මුල් ස්කන්ධ පංචකයේ අතීත අධ්‍යක්ෂ විදියට ඒ මුල් එකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම පිරිසිදුයි. ඒ පහම කුසලස් නෙවෙයි, අකුසලොත් නෙවෙයි, සැපකුත් නෙවෙයි, දුකකුත් නෙවෙයි. ඒක න්‍යූට්‍රල්. ඒක උපේක්ෂා සාගතයි. අන්න එතන තියෙන විඥාණයට තමයි විඥානේ පබස්සර මිදම් බික්ක වේචිත්තං කියලා කියන්නේ. ඒ විඥානේ ප්‍රබාස්සරය එක කුසලයකත් අකුසලයකත් නෙවෙයි. ඒක ඊළඟට විපාකයක් දෙන්නවත් හේතු වෙන්නේ නැහැ. ඒක එතනම නිරුද්ධ වෙනවා. හැබැයි ඒ නිරුද්ධ වෙච්ච ඒ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සංඥා වේදනා විදියට නැවත හට ගන්න දෙයට තමයි අපි මන ආයතනෙන් අරගෙන මනෝ විඥාණයට ගිහිල්ලා අපේ තියෙන කෙලෙස් ප්‍රමාණයට අපි දුක හදාගන්නේ. ඒක අපේ වරදක්. බුදුහමන දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. දැන් සමහර අය කියනෝනේ රාගය ඇති වෙනවා කියලා ඔය දැක්කම නේද? කාමය ඇති වෙනවා කියලා ඔය දැක්කම මට කේන්ති යනවා කියලා කියනෝනේ නේ. පින්නතනි ඒ කේන්ති යන්නේ තමන්ම ඇති කරගන්න දෙයක් මිසක් බාහිර දේ නෙවෙයි. බුදුහාම දේශනා කරනවා ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ මනසේ රාගය කියන එක ඇතිවන්නේ, මනසේ ද්වේෂය කියන එක ඇතිවෙන්නේ, බාහිර රූප කියන එකට කියන්නේ අව්‍යාකෘතයි කියලා. රූපයට ආශ්‍රවවලට හිතයි රූපය. හැබැයි ආශ්‍රවවලට හිත වුණාට ආශ්‍රව වලින් නෙවෙයි හැදිලා තියෙන රූපය. ඔබේ ගෙදර සීනි බෝතලයක් තියෙනවා නම් ඔබ ඒකට කියන්නේ සීනි බෝතලය කියලානේ. සීනි බෝතලේ හැදලා තියෙන සීනි වලින්ද? සීනි බෝතලේ හැදලා තියෙන සීනි වලින්ද? සීනි බෝතලේ හැදලා තියෙන සීනි වලින් නෙවෙයි. ඇයි එහෙනම් සීනි බෝතලේ කියලා කියන්නේ? ඒ බෝතලේට සීනි දාන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි වෙනතනි. රූපය. රූපේ ඇසුරු කරගෙන රාගය ඇති කරගන්න පුළුවන්. හැබැයි රාගය නෙවෙයි රූපය හැදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වෙනතනි. මේ චතුරාර්ය සත්‍යෙ පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපි ඉක්මනටම මේ ගමන යනවා පින්නතුනි. යන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධින් බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මේක ඉක්මනට ප්‍රැක්ටිස් කරොත් තමයි දුක නිදහස් වෙන පුළුවන් කියන එක තේරුම් ගන්නවා. Taman ජීවිතේ කරන අනිසියලුම දේවල්ට වඩා ප්‍රමුඛස්ථාන දෙන්නේ මොකටද? තමා ප්‍රමුඛස්ථාන දෙන්නේ ධර්මයට. ඇයි ඒ? අනිත් ඕනම දෙයකින් වෙන දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ධර්මයට අවුත් විතරයි. දරුවට කොච්චර ඉගැන්නුවත්, ගෙදර කොච්චර ලස්සනට තිබුණත්, ණය ටික ඔක්කොම ගෙවලා නිදහස් වුණත්, තමන දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනයෙන් විතරයි. ඒ දුක එන්න කලින් හැකි තාක් ඉක්මනින් මේ දහම උපරිම ලෙස ප්‍රැක්ටිස් කරනවා. ඒ ප්‍රැක්ටිස් කිරීම ආනිසංස විදියට යාට එයා දුගතිගාමී තත්ත්වෙන් මිදෙන විතරක් නෙවෙයි. එයාට ඇතැමිට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ඒ ලෙඩ දුක් වලිනුත් මිදෙනවා එයා. ඒ ලෙඩ දුක් තමන්ගේ කරගන්නේ නෑ එයා. ඥාතින්ගේ දුක් වලිනුත් මිදෙනවා. මරණ දුකිනුත් එයා මිදෙනවා. විතරක් නෙවෙයි ඇතැමිට කර්ම දෝෂයෙන් එයාට මරණය අනතුරුදායක මරණයක් වෙන්න පුළුවන්. බොහොම ඛේදනීය මරණයක් වෙන්න පුළුවන්. නිකං මරණයක් නෙවෙයි පින්නතනි. සමහර විට නොකරපු වරදකට එල්ලුම් ගහට යන්නත් පුළුවන්. පුළුවන් දෙයක් වුණොත් දරා ගන්න. එහෙම වෙච්ච අවස්ථා නැහැ කියලා ඔබ හිතන් ඉන්නේ. ලෝක ඉතිහාසයේ තියෙන හැම බුදුහණ කාලෙත් එහෙම නොකරපු වරදකට හිරේ ගිහිල්ලා විතරක් නෙවෙයි නොකරපු වරදකට එල්ලුම් ගන්න නියමයි. හෙට වෙන්නේ දවසේදී ඔබට එහෙම දෙයක් આવවත් කොහොම වේද? ඔබ ජීවිත කාලේ නොකරපු වරදකට කොහොම හරි වැරදිකාරයෙක් වෙලා එල්ලුම් ගන්න නියම වෙනවා. ඔබට ඒ කායික දුකට ගෙන පුළුවන්, නමුත් මානසික දුකට නිදහස් වෙන්න පුළුවන් මේ ධාමින. ඇයි එහෙම බෑ කියන්නේ පින්නතුනි? එහෙම බැරි නෑ. ඔබ හැලිත කිසහ ගෞතමීට තමන්ට හිටිය එකම දරුවා නැති වෙච්ච දුක නිදහස් වුණා. ඒ වගේම තව ශ්‍රාවිකාව හිටියා. බන්දුල මාලිකාව දරුවෝ 30 දෙනෙක් එක දවසෙ මිය ගියා. ඒ දුකට ගිනු නිදහස් වුණා. පින්නතුනි මේ වගේ ඉරණමක් ඇති වුණත් හෙට වෙන දවසේ තමන් ඒ දුකෙන් නිදහස් වෙන දක්ෂ වෙනවා. මොකද දක්ෂතාවය කියන්නේ? තමා උපරිම ලෙස සමත විදර්ශනා වඩලා තියෙනවා. හිත සමාධිමත් කරගෙන තියෙන්නේ සමාහිත සිතින් හැකි තාක් දුරට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදී ස්කන්ධ ධාතු ආයතන වශයෙන් වඩලා තියෙන්නේ. අවසානයේදී මේ රූප ආදී ස්කන්ධ පංචකය හටගන්නවා, නිරුද්ධ වෙනවා, හටගන්නවා, නිරුද්ධ වෙනවා කියලා සමුදේ වැය දකිනවා. අපේ සම්පූර්ණ ජීවිතය ගැන පිනතුනේ මේ වර්තමාන මොහොතේ සිටවිල්ල. ඔබ දරුවෙක් ඉන්නවා කියලා කිව්වත්, ලස්සන වාහනයක් තියෙන කියලා කිව්වත්, අම්මා ඉන්නවා කියලා කිව්වත්, ගෙදර ටීවී එකක් තියෙනවා කිව්වත්, මාළයක් තියෙනවා කිව්වත්, තමන්ගේ ඥාතියෙක් මැරිලා කිව්වත්, ඒ මොකක් කිව්වත් ඇත්තම ජීවිතය කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ඒ සිතුවිල්ල තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, ස්කන්ධ හතරත් එක්ක හටගන්න ස්කන්ධ පංචකේ. ඒ ස්කන්ධ පංචකේ හැම මොහොතේම හටගන්නවා, නිරුද්ධ වෙනවා. යමක් දකිනකොට, ඇහෙනකොට, ගඳ සුවඳ දකිනකොට, රස විඳිනකොට, පහස ලබනකොට, සිතුවිල්ල හැටියෙනකොටම අපි දක්ෂනෝතින් මේ ස්කන්ධ පංචකයක් හටගෙන අහුත්වා සම්බුතං හුත්වා නබිසති කියලා පෙරනොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුදුනා කියලා සම්පූර්ණම සිහියෙන් ඉන්න දක්ෂනෝතින් පින්නතුනි එදාට අපි අර නොකරපු වරදකට ඒ වෙන අනතුරටත් අපි මොහොන දෙන සෝදානම් අපට දුක තින අපි ගැන නෙවෙයි අපට ළඟින් මාදරය කරන අය කරන වැළපීමෙන් ඒ අය දුක නිදහස් කරන එක විතරයි අපට කරන් තියෙන්නේ. අපි සම්පූර්ණ මෙහිත අදාගෙන ඉවරයි. එදාට අපට අපි ගැන නෙවෙයි දුක, අපි තාම ආදරය කරන අපි ගැන දර හුඟා දුක් වෙනවා. අම තාත්තෙම හිටියොත් හුඟා දුක් වෙයි නේද? දැන් ලොකු වරදක් කළා වුණත් කෙනෙක් එල්ලුම් ගන්න නියම වෙනකොට ලෝකෙමයි කියන්නේ හරි හොඳ වැඩේ කියලා නේද? වැරද්දට හොඳයි කියලා නේ. නමුත් ඒ තැනත්තාගේ අම්මා හිටියොත් කොහොමද? අම්මා කියනවාද එහෙම? අම්මා හිතේ අනේ මේ දඬුවම මට දුන්නා නම් හොඳයි කියලා නේ. කොච්චර ගින්දරක් ඒ අම්මගේ හදවතේ තියෙද නේ? තාමගේ කුසෙන් බිහි කරපු දරුවා එල්ලුම් ගහකට නියම වෙනකොට, මරණයට නියම වෙනකොට කොච්චරනම් සංවේගයක් ඇති වේද නේ? පින්නතුනි අන්න ඒ දුකිනුත් නිදහස් වෙන්න තමන්ගේ ළඟම ඥාතියනුත් මේ දහමට යොමු කරනවා තමයි. එහෙම වෙන්න පුළුවන් පින්නතුන. බහලදී බුදුහමෙන් කාලේ මුළු ශාක්‍ය වංශයක් විදුඩබ කුමාරිය විසින් ඝාතනය කළා. බුදුහාඳුරන්ගේ ඥාති පරපුරක් සිය ගානක ඥාතීන් විදුඩබ කුමාරයා විසින් ඝාතනය කළා. ඒ ඝාතනය කරපු ඒ දුකිනුත් ඒ අය නිදහස් වෙලා ඒ අය මාර්ගඵල ලැබුවේ නැහැ. නමුත් මාර්ගඵල ලැබුවා ඇත හිටියා. නමුත් සමහර අය සුගතිගාමී වෙන්නේ හැම දිනෙකම සුගතිගාමී වෙන්න පුළුවන් ඉදිරියට මනස හදාගෙන තිබුණා. පින්නතුනි වගේ වටිනා දහමක් අපි ඉදිරියේ මේ තියෙන්නේ. ඒ දහම පින්නතුනි හිතන්න එපා මේ මහ දුකෙන් විතරක් කියලා අපි එදිනදා කරන අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා ආදී මේ සරල දේන් ඉඳන්ම, ගෙදර දොර සමගියෙන් තිබීම ඉඳන්ම අවසානයේදී අපට ලැබෙන මහා දුකෙන් නිදහස් වෙන්නත් විතරක් නෙවෙයි ඉහෙළම මංගල කරුණු විදියට අපේ ජීවිතයේ මරණයක් වුණත් එන්න පුළුවන් පින්නතුනි. මරණය ගෙදරට මරණයක් ආවම අපි කියන්නේ මල ගෙදර කියලා නේ. ඒ උත්සවයට කියන අවමංගල උත්සවය කියලා නේ. නමුත් පින්නතුනි රහත් වෙච්ච උතුමන්ගේ මරණය මල ගියක්ද? රහත් වෙච්ච උතුමන්ට මරණය මගුල් ගියක් වෙනවා. බුදුහාඳුරන්ගේ බුද්ධත්වයේ ඉපදීම විතරක් නෙවෙයි පරිනිර්වාණයක් බුදුහාඳුරන්ට මංගල කාරණයක් වුණා. ඇයි සසර ගමනම නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඒ නිසා බුදුහාඳුර අපට දේශනා කළේ අපේ සාමාන්‍ය ජීවිත ලොකුම අභියෝගය මරණයනේ. ඒ මරණයත් පින්නතුනි මංගල කාරණයක් බවට පත් කරගන්න දහමකුයි අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒක ලබන්න තමයි මේ හැමදේම ඔබ ලබා ගත්තේ. පින්වන්ත දරුව ලැබුවේ, ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තා ලැබුවේ, මේ නිදහස, විවේකය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මේ ඔබ සියල්ලක්ම ලබලා තියෙන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලම ඔබ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඒ සදහම් මගේ පණිවිඩය අසන්නට ලැබීම හරි ඔබ හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ දහම් මගේ අප්‍රමාදීව කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. හලයා ටිකක් ගියානේ. දැන් විඤ්ඤාණ පරිආත්‍ය ස්වභාවයේදී එතකොට දැන් කුඩා දරුවේ පිටුක වතුර තියෙනවා, කුණු වතුර තියෙනවා. එයා අද අපි දන්නවා අපි දැක්කම අපේ තියෙන මේක අපි අල්ලනකොට කුණු වතුර කියලා. දැන් එයා ඒ ස්වභාවය දන්නේ නැති නිසා එයා දෙන්න අල්ලනවා. එතකොට ඒ විඤ්ඤාණ චර්යා කියන ස්වභාවයේදී ඒ ළමයා එතකොට ඒක දන්නේම නැහැ, ඇතුළේ නැහැ. දැන් ඒ ස්වභාවයේදර ඇත්තෙන් මේක අපට දුක ලැබෙන්නේ ඇත්තෙන්ම ප්‍රධාන වශයෙන් මනසෙන්. අපි හිතුවට කයින් කියලා ඇත්තෙන්ම අපි හිතන්නේ පිටු නිසා දුක ලැබුණා කියලානේ. අපි දර මේ දැක් වෙනවා. කායික දුක තියෙනවා. කායික සැප දුක් තියෙනවා. දුක් වේදනාක් තියෙනවා. නමුත් ඇස, කන, නාසය, දිව මේ ආයතන වලට නිතරම ලැබෙන උපේක්ෂාසාරද දෙයක්. කායික විඥානයේ හැටියට මුල් මැදකෙම විදියට දුකක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් ඒක ඉතාවික්මනිසය වෙනවා. ඊළඟ දුක් ටිකේ නෙමෙවෙන්ද? ඊළඟ දුක් ටික සම්පූර්ණයෙන්ම මනසින් එන්නේ. මන ආයතනෙන් ගන්න දෙයක්. දැන් බලන්න අසනීපයක් කියලා. ඔබ මොනව හරි ඇඟේ අමාරුවක් තිබෙලා ටෙස්ට් කරන්න යනවා. ගියාට පස්සේ කියනවා පිළිකාවක් කියලා. කියන විතරක් නෙවෙයි කියනවා අවුරුදු දෙකක් තිස්සේ මේක වර්ධනය වුණා කියලාත් කියනවා. නමුත් කිව්ව ගමන් මොකද වෙන්නේ ඔබට? එතන ඉඳන්ම ඔබ කොණ්ඩේ වෙනස් වීම ඉඳන්ම වෙනවනේ. හැබැයි ආයි මාසයක් විතර ගිහිල්ලා කිව්වොත් නෑ නෑ යසනේ පේනා එක වැරදිමක් කියලා. ආයි වෙනස් වෙනවා පින්තුනේ. ඉතින් ඇත්තටම මේ අපි දුක් ටික විඳින පින්තුනේ කායිකව නෙවෙයි. අපි මේ දුක් විඳින මානසිකව. දැන් මියගේ ඥාතිවරයගෙන ඔබට දුකයිනේ. හැබැයි ඔබ ඒකම දැක්කොත් ඒ ඥාතිවරය දැන් හිටිය තැනකට වඩා හොඳ තැනක ඉපදෙලා ඉන්නවා කියලා. ඒක සුළු මොහොතින් ඒ දුකෙන් උන් නිදහස් වෙන පුළුවන් අපට ඒක. ඒ විතරක් නෙවෙයි ඒ ඥාති වියෝයෙන් එන දුක උනත් පිනතුනි. ඒක දිගටම තියෙන්නේ. ඒක මනසින් ඒ මොහොතේ හිතන වෙලාවට විතරයි දුක තියෙන්නේ. අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට ඉන්නවා අපි. ඒක සිහි කරපු ගමන්ම අපි අඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, මේ ටික අපි කරනවා. එතකොට බුදුදහමෙන් නිතරම කරන්නේ අර අඥාන චර්යාවට ගිහිල්ලා විඳින දුක් ටික නිදහස් කරන්න. දැන් ලෝසක හාඳුරු ගත්තා. ලෝසක හාඳුරු පින්ඩ පාතියදී උන්වහන්සේගේ කර්ම විපාක විදියට උන්වහන්සේට ආහාර ලැබුණේ නැහැ. උන්වහන්සේගේ මුල් අධ්‍යක්ෂකෙම උන්වහන්සේට කර්ම විපාක විදියට හම්බුණා. නමුත් උන්වහන්සේ කිසිවිටක දුකටපත් උනේ නැහැ. බෙදන්න ආපු අයට අනේ දාන ටිකක් බෙදාගන්න බැරුණා කියලා දුකක් වෙච්ච එක වෙනම එකක්. නමුත් රහතන් වහන්සේ කියලා කියන රහතන් වහන්සේගේ පැත්තෙන් අපි බලන්නේ අපේ පැත්තෙන් අනේ රහතන් වහන්සේ පාවු බඩගිනින් හිටියෙම කියලා නේ. රහතන් වහන්සේගේ පැත්තෙන් රහතන් වහන්සේ කියලා කියන කාටද? රහතන් වහන්සේ කියන්නේ ඒ ප්‍රඥාවට. රහතන් වහන්සේ කියන ශරීරයට නෙවෙයි. රහත් භාවය කියන්නේ රහතන් ශරීරයට නම් එහෙනම් ශරීරයෙන් අනිත් අයත් එක්කම රහත් වෙන ඕනනේ. එහෙම නැහැ. රහත් භාවය කියන්නේ ඒ අවබෝධයට. ළමයා කියන්නේ ඒ ළමයේ මානසිකත්වයට. ළමයාත් එක්කම අම්මා සෙල්ලම් කරනවා. සෙල්ලම් බඩු වරන්. හැබැයි අම්මා ඒ සෙල්ලම කරාට අපිට අම්මා සෙල්ලම් කරනවා කියලා අපි ඇත්තටම කියන්නේ නැහැ. අම්මගේ ලෝකයේ සෙල්ලම කරන්නේ අර දරුවට උදව් කරන්නේ ඉන්නේ. රහතන් වහන්සේ ගත්තත් අපි හිතන රහතන් වහන්සේ කෑම කනවා, දානෙ වළඳනවා, වතුර බොනවා, පින්න පාති කරනවා, නිදා ගන්නවා, මේ ටික තමයි අපට පේන්නේ. ආයතන 6ම තියෙනවා නැත්නම් ආයතන 12ම තියෙනවා කියලා හිතෙන්නේ. රහතන් වහන්සේට කියන්නේ පින්නතුනේ ආයතන දෙකකින් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මන ආයතනය, ධර්ම ආයතනය කියලා. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ ආහාර ගන්න නැහැ කියන එක නෙවෙයි කියන්නේ. රහතන් වහන්සේගේ අවබෝධය තුල උන්වහන්සේ ඒ ආහාර ගැනීමත යෙපෙන්නේ. ඒ නිසා අවබෝධයට ඇපිනතුනි රහත් භාවය කියලා කියන්නේ. අන්නේ අවබෝධයෙන් මතයි දුක නිදහස් වෙන්නේ. ඒ අවබෝධය තුල මේ පටි ව්‍යාපෝ තේජෝ මත යපිලා නැහැ යායක. අද අපි මේ අඥානකාරයවට ගිහිල්ලා ඒ පටවියට එන දුක් ටික මගේ කියලා ඒ ටික අද අරන් තියන්නේ අද. ඒක මහලු වෙනකොට, ඒක ලෙඩ වෙනකොට, ඒක මැරෙනකොට, ඒක පිච්චෙනකොට, ඒ දුක් ටික අද අපි තමන්ගේ කරගෙන තියෙනවා. ඒ ලෝකේට දුකක් මිසක් ඒ අවබෝධයට ඒ දුකෙන් නැහැ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට කායික වේදනාවක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේට වේදනාවක්වත් මගේ හිසේ රදයක් තියෙනවා. මගේ මෙතන අසනීපයක් තියෙනවා කියලා ඒවට ප්‍රතිකාරුණත් කරන බුදුරජාණන් වහන්සේ ප්‍රතිකාර කළා. ඒ ලෝක සම්මත විදිහට කරනවා. හැබැයි උන්වහන්සේගේ ප්‍රඥාව තුළ ඒ දුක් ටික ස්පර්ශ කරන්නේ. අද මේ මීට 3 මාස කලින් මිය ගිය ලලිත් පෙරේරා මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා පිණිස ඔබ මේ පින්කම කළේ. ඉතින් ඒ මහත්මා ආරමුණු කරගෙන පින්තුනේ හැම දිනෙකම තමන්ගේ කුසල චේතනා දිනු කරගත් අවස්ථාව. ඉතින් ඒ ඊටාම ශක්තිමත් කුසලයයි මේ මියගිය මහත්මාට අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ මහත්මා කොහේ හිටියත් මේ පින් අනුමෝදන්ව දැක සුවපත් වෙත්වා. ඒ වගේම මේ පිනෙන් තවත් සුවපත් වෙන්න පුළුවන් ඥාතින් වෙත්නම් ඒ හැම දිනෙකමත් මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත් මෙවුතුන් පින් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. සමය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වෙනකු කුඩා හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකකරණ ආශිර්වාදයේ සලසේවා. දෙවියන්ටත් මේ පින් උතුම් මොණිමන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාංගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගං මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගං මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සරණං. හොඳයි. අද දින මේ අනිල් සිල්වා මහත්මයාගේ නිවස මේ පින්කම සඳහා කැප කරලා, ඉතින් ඒ මියගේ ඥාතිවරයා වෙනුවෙන් ලොකු අනුග්‍රහයක් මේ කළේ. ඉතින් ඥාතින් හැම දිනක් මෙතුමාට කෘතඥ වෙන්නට ඕන. මේ නිවස අද පින්බිමක් කළා, විහාරස්ථානයක් කළා, ධර්මශාලාවක් කළා, බොහෝ දෙනාට කුසල කරගන්න අවස්ථාවක් සලසලා දුන්නා. ඉතින් ඔබතුමා ධාර්මිකව උපයන මහන්සියෙන් උපයන ධනයෙන් මේ විදියට අනිත් බොහෝ දෙනාට කුසල කරගන්න අවස්ථාවක් කළා දුන්නා. ඒ ගැන හුඟා සතුටට පත්වන්න. එමියගේ ඥාතිවරයට වගේම ජීවත් වෙලින්න බොහෝ ඥාතීන්ට සසර බොහෝ කාලයක් යහපත පිණිස පවතින උතුම් පින්කමකට අනුග්‍රහ දැක්වුවා කියලා හුඟා සතුටට පත්වන්න. අනිල් මහත්මයාට, නෝනා මහත්මියට, ඒ දරුවන් හැම දෙනාටම මේ පින්කම ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ජීවත් වෙන ආදරණීය මෑණියන්ට, ජීන් නෝනා මෑණියන් ඇතුළු, ඒ වගේම ශාමිනි නෝනා මහත්මිය, ඒ දරුවන් ඇතුළු හැම දෙනාටම පින්කමට සහභාගී වුණු හැම දෙනාටම මේ පින්කමේ ආශිර්වාදයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්. හිත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණයි.